บุญดังวันเดดัมมังดัมมังดัมมังวันเดสังฆังวันเดบุญดังดัมมังสังฆังวันเด ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේ ප්‍රධාන මහා සංඝරත්නයේ නමසරයි සදහවත්නි අදත් ඔබ මේ සිල් සමාදන් වන අවස්ථාවෙහි මේ අවස්ථාවර නියමිත ධර්ම දේශනාවට යොමුකම් දෙලා සිතේ කුසලය දිනු කරගන්නට බලාපොරොත්තු වන අවස්ථාව. ඉතින් මේ අවුරුද්දේ අවසානයේට සිල් ගන්න දවස විදියට මේ උඳුවක් දිනේ නිමිති කරගෙන ඔබ සිල් සමාදන් වුණා. මේ වසර පුරාම නොඑක ආකාරයේ ඔබ පින්දහම් සිදු කරගත්තා. ඒ ගැන හිතර ඔබට ආවර්ජනය කළා. නැවත සතුටට පත් වෙන පුළුවන් අවස්ථාවක්. ඔබ දන්නවාද ලෝකයේ පුරාම මේ රෝගී තත්ත්වය හේතුවෙන් බොහෝ අය ශාරීරික විතරක් නෙවෙයි මානසිකවත් දුකට පත් වෙන අවස්ථාවක්. බොහෝ අය සතුට සොයාගෙන ගියේ බාහිරට. බාහිර පුද්ගලයන් හොයාගෙන ගියා, ස්ථාන සොයාගෙන ගියා, ඇතැම් විට ධනය කීර්තිය සොයාගෙන බාහිරට ගිහිපු සමාජය. ඒ බාහිරෙන් සතුට සැනසීම ලබන්න බැරි වෙච්ච ආකාරය ඔවුන් දැන් සියසින් දකිනවා. අන්න එවැනි සමයකේ බොහෝ අයට අභ්‍යන්තරය පැත්තට හැරෙනකොට ඒ බොහෝ අයට සිහි කරන්න දෙයක් ඇත්තටම නැහැ. නමුත් ඒ අතරේ ඔබ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ශ්‍රවණය කරපු අය හැටියට ඔබ දන්නවා ඔබේ ජීවිතයේ සතුට ලබා ගන්න ආකාරය. ඒ නිසා ඔබ වෙනදකට වඩා ආගම දහමට නැඹුරු වෙලා, ධර්මයට යොමු වෙලා, ප්‍රතිපදාවට යොමු වෙලා කාලය ගත කරන සමය. ඔබට විහාරස්ථානෙට එන්න බැරි වුණත් ඔබේ නිවස විහාරස්ථානය, බුද්ධ මන්දිරය, බුදුමැදුරක් කරගෙන නිවසම නිවනක් කරගෙන ඔබ වාසය කරන සමය. නිවසේ ඉඳන්ම රැකියා කරන්න ඔබට අවස්ථාව ලැබිලා තියෙනවා. ධනෙන් යම් විදියක අඩුවක් වුණත් මානසික අඩුවක් නොවන විදියට ඔබට සද්ධර්මය ලැබිලා තියෙනවා. ඔබට කල්‍යාණ මිත්‍රයන් ලැබිලා තියෙනවා. ඔබ අතීතයේ කරපු දාන ආදී පින්දහම් සිදු කරගෙන කුසලයේ දිනු කරගන්නට අවස්ථාවක් ලැබිලා තියෙනවා. මේක පින්තුනි මහත් වූ භාග්යයක ආනිසංසයක් විදිහට ලැබිට දෙයක්. ඒ ගැන ඔබ අප හැමදෙනාම සතුටටපත් වෙන්නට ඕන. බුදුරජාණන් වහන්සේ අපට ධර්ම දේශනා කළේ අපේ ජීවිතයේ සතුට වැඩි කරගන්න. මානසිකව තියෙන දුක් පීඩාවලින් නිදහස් වෙලා වඩාත්ම ඉහළම මට්ටමක අපේ හිත සතුටින් පවත්වා ගන්න ක්‍රමයයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. ඒ සතුට වැඩි වෙනකොට පින්නතුනි බාහිර බඩමුට්ටු වලට වඩා බාහිර ඥාති මිත්‍රාදීන්ට, දරුවන්ට, සාමි භාර්යාවන්ට වඩා ඒ වගේම ඇතැම් විට අපේම රූප සම්පත්තියට ශාරීරික නිරෝගීතාවයටත් වඩා අපේ ජීවිතයේ සතුට වෙන දෙයක් ඉතුරු වෙනවා. ඒ මොකද්ද? ඒ තමයි මානසික සතුට. හිතේ තියෙන ලෝභය, ද්වේෂය, මෝහය අඩු කිරීමෙන් නැත්නම් තමන්ගේ කය, වචනය, සිත කියන මේ ද්වාරයන් සංවර කිරීමෙන් අපි ලබන සතුට පින්නතුනි බොහොම උසස් සතුටක් වෙනවා. ඒ සතුටේ මුලින්ම ආනිසංසය ලැබෙන්නේ දහම පිළිපදින කෙනාට. බලන්න පින්නතුනි අපටම අපි ගැන ජීවිතය ගැන හිතනකොට අපි හිතින් හුඟක් දිනු අය නම් අපේ හිතේ රාගාදී කෙලෙස් දහම් අඩු නම් අපටම අපි ගැන කොච්චර සතුටක් ඇති වෙනවද? බොහෝ විට පින්නතුනි අපේ ජීවිතය එපා වෙන්නේ, ජීවිතය කලකිරෙන්නේ බාහිර දෙයට වඩා අපිටම අපි ගැන හිතනකොට. අපේ හිතින් සිදුවෙච්ච වැරදි, වචනෙන් සිදුවෙච්ච වැරදි, කායික සිදුවෙච්ච වැරදි. නැත්තං හිතට ආපු රාග, ద్వේෂ, මෝහ කියන මේ අකුසල් වලින් අපේ හිත පීඩාවටපත් වෙලා අපේ කයින් වචනෙන් කරපු වැරදි නිසා තමයි අපිට බොහෝ විට මානසික දුක් පීඩා එන්නේ. මේක අපි මනමින් තේරුම් ගන්නට ඕන. යම්කිසි කෙනෙකුට මෙන්න මේක අඩු කරගන්න පුළුවන් නම් එහෙමත් නැත්නම් තමන්ගේ කායික වාචික සංවරය ඇති කරගන්න පුළුවන් නම් හිතගෙන සිතුවිලි යහපත් සිතුවිලි බවට පත් කරගන්න පුළුවන් නම් පින්නතනේ අපටම අපි ගැන හිතනකොට ලොකු සතුටක් හිතරෙනවා. ඒ විතරක් නෙවෙයි අපේ ජීවිතය තුළින් හිත පිරිසිදුව කරපු දේවල් ගැන අපට හිතනකොට අපේ දෑතින් දීපු දානයන් ගැන අම්මට තාත්තට සැලකපු ආකාරය සිල්වත් ගුණවත් උතුමාට දානය පූජා කරපු ආකාරය මේ වගේ දේවල් හිතනකොට පින්නතුන් ලොකු සතුටක් ඇති වෙනවා. දානය පිළිබඳව ඒ වගේම සීලය පිළිබඳව අපේ කයින් වචනෙන් සිදුවෙච්ච අඩුපාඩු අඩු වෙනම් අපි කායික වාචිකව වැරදි අඩු කරගෙන හිටියනම් අපි කයනොත් වචනයෙන් සිදුවන වැරදි වලින් සම්පූර්ණයෙන්ම නිදහස් වෙලා හිටියනම් ඒ නිදහස් වෙච්ච පමණට අපට ලොකු සතුටක් ජීවිතය ගැන හිතෙනවා. ජීවිතය ගැන හිතනකොට කලකිරීමක් ඇති වෙන්නේ නැහැ. ඔබ අහලා තියෙන කරණීයමෙත සූත්‍රය දැක්කේනවා. නැචකෝද්දන් සමාචරයකින් කි යේන විඤ්ඤෝ උපවදෙය්‍යොම් සඳහන් වෙනවා. පින්නතුනි යම් කිසේ නොනැති උත්තමේ අප ගැන කියලා අපට දෝෂාරෝපණය කරන සුළු වරදක් නොකරින්නට අප උත්සාහ කරනවා. පින්නතුනි මෙතනින් අපට හික්මෙන්න පුළුවන් නම් නොනැති අය දොස් කියන දෝෂාරෝපණය කරන කුඩා හෝ වරදකින් හෝ අපට මිදෙන්න පුළුවන් නම් ඒ ජීවිතය ගැන හිතනකොට ලොකු සතුටක් ඇති වෙන්නේ. අනිත් පැත්තෙන් පින්නතුනි මෙත සූත්‍රයේම කරණීය මෙත සූත්‍රයේම දැක්වෙන ආකාරයට අපි සියලු සත්ත්වෝ සුවපත් වෙත්වා කියන ප්‍රාර්ථනාව වඩලා එමෙ සිටවිල්ල ඉහෙරටම දිනු කිරීමේ ප්‍රතිඵලයක් විදියට ලෝකේන සියලුම අය අපේම දරුවන්සේ බලන්නට දකින්නට අපට මනසක් පුරු වෙනවා නම් අන්නේ මනස කොයිතරම් වටිනවද පින්නතුනි. ඒ විතරක් නෙවෙයි ඕනෑම කෙනෙක් අපට එල්ල කරන පහරක් විශේෂයෙන් ශරීරයට විශාල හානියක් සිදු කළත් අන්නෙවෙනි අවස්ථාවකදී අපට අපේ හිතේ කිසිදු අමනාපයක් ඇති නොවන විදියට අපට සිත සංවර කරගෙන ඉන්න පුළුවන් නම් මේක පින්නතුන් ලොකු දිනුවක් අපට. මෙන්න මේ දිනුවත් එක අපි ඉන්නකොට එක අතකින් දන් දෙනකොට අනිත් අතින් අනිත් අය දොස් කියන වැරදි වලින් මිදෙලින්නකොට නිතරම ලෝසතුන් කෙරෙහි මෙස්සිතින් ඉන්නකොට හුදෙක් අපි මෛත්‍රියෙන් විතරක් නෙවෙයි ඒ අය කෙරෙහි කරුණාව, මුදිතා, උපේක්ෂා කියන මේ සතර බ්‍රහ්ම විහරණයන් වඩමින් බ්‍රහ්මියකුසේ මේ ලෝකේ අපි වාසය කරනවා නම් පින්නතුනි අපට අපගෙන කොච්චර සතුටක්ද. ඒ විතරක් නෙවෙයි ඒ සතුට වඩාත්ම දිනු වෙනවා අපි ළඟම ඇසුරු කරන අය. අපි මේ වගේ ධර්ම මාර්ගයක ගමන් කරන කෙනෙක් කියන එක දැනගත්තොත් ඌට ඒක දැනෙනවා. කාලයක් සමීප තමයන් ඇසුරු කරනකොට අපේ ඥාතීන්, හිතමිතුරන්, අසල්වැසියන් මේ අපි කාලයක් ඇසුරු කරනකොට මේ ඇයට අපේ මේ ආධ්‍යාත්මික ශක්තිය කිසියම් පමණකට දැනෙනවා. මනුස්සයන්ට විතරක් නෙවෙයි මිනිස් නොවන අයටත් මනුස්ස මට්ටමින් ඉහළින් සත්‍යයන්ටත් මේ ආධ්‍යාත්මික ශක්තිය පිනතුනි විහිදී යනවා. මේත් එක්ක අපි ජීවත් වෙන පරිසරයේ ආශිර්වාදයක් අපට ලබා ගන්නට මේ ධර්ම මාර්ගය හේතු වෙනවා. පිනතුනි මේ ගමන් මගින් අපට පැහැදිලිවම සාමාන්‍ය පුද්ගලයෙක් සහ අපේ ජීවිතේ වෙනස අපට හඳුනා ගන්න පුළුවන් ස්ථානයක් වෙනවා. සාමාන්‍ය ලෝකයේ කුඩා කාලේ පටන් සතුට ටිකෙන් ටික වැඩි වෙනවා. අවුරුදු 18, 20, 25 මෙහෙම ගිහිල්ලා අධ්‍යාපනයෙන් ඉහළම මට්ටමටපත් වෙලා යුග ජීවිතයටපත් වෙලා රැකියාවක් කළා, ගියක් දොරක් හදාගෙන බොහොම නිදහසේ ඉන්න කාලය වන විට සතුටෙන් ඉහළම මට්ටමට යනවා. සාමාන්‍ය ලෝකයේ ලෞකික ලෝකයේදී. නමුත් මේ සතුට පින්නතුනි ටිකෙන් ටික ඇතැම්මට ළඟමින් අය කෙමෙන් කෙමෙන් ඈත්වීම, වියෝවීම, ඒ වගේම ඇතැම්මට තමන්ගේ සමීපතමයන් වෙන් වී යාම, නැත්නම් අමනාප වී යාම, එහෙමත් නැත්නම් ටිකෙන් ටික ලෙඩ දුක් වලටපත් වීම, ළඟම ඥාතීන් ලෙඩටපත් වීම, ඒ වගේම ඇතැම්මට අපේම ශරීරයේ නොයෙක් විදිහේ ලෙඩ රෝගයන්ට වාදනය වීම, ශරීරයේ ටිකෙන් ටික වියපත් වීම, දුර්වල වීම, මෙන්න මේ හේතුයෙන් පින්නතුනි අර ඉහළට ගිහිපු සතුට නැමැති රේඛාව ටිකෙන් ටික පල්ලෙහාට යන කාලයක් එනවා. ඇතැම් විට ඔබට දරුවෝ ඉන්න පුළුවන්, දරුවන්ගේ දරුවෝ ඉන්න පුළුවන්. හැබැයි ඒ සියල්ලක්ම ඒ සතුටට වඩා ඉහළින් ඔබේ මේ කායික පරිහානිය ඔබට මානසික පීඩාවක් ගෙන දෙන හේතු වෙනවා. එහෙම නොවන්නට නම් අපි ශක්තිමත් ලෙස ධර්මය තුළ අඛණ්ඩව ඉදිරියට ගමන් කළ යුතුයි. අන්නේ ගමන් කරන මාවතේදී පින්නතුනි ප්‍රධානතම දෙයක් තමයි අපේ හිතේ තියෙන රාගාදී කෙලෙස්, තෘෂ්ණාදී අකුසල විස්තරක, ලෝභාදී අකුසල මූලයන් කෙමෙන් අඩුවෙන්න අඩුවෙන්න අපේ ආධ්‍යාත්මික සතුට දිනෙන් දින වැඩි වෙනවා. මේ සතුට දිනෙන් දින වැඩිවීමත් සමගම අපි බාහිර පුද්ගලයන්ට ස්ථානවලට අපේ යුතුකම් ඉටු කරන ගමන් අපි ඒ සියල්ලටම වඩා ඉදිරියෙන් තියාගන්නේ අපගේම ආධ්‍යාත්මික ශක්තිය. මානසික සතුට අපි නිතරම ඉහළම මට්ටමේ උසස්තම ඉලක්කය බවට පත් කර ගනිමින් ජීවිතය ඉදිරියට යනකොට පින්නතුනි ආධ්‍යාත්මික ජීවිතයේ තියෙන සුවිශේෂත්වය තමයි බාහිර පුද්ගලයන් කොයි තරම් අපෙන් වෙන් වෙලා ගියත්, වියෝ වුණත්, මේ ශරීරය කොච්චර ලෙඩ වුණත්, වියපත් වුණත්, මෙන්න මේ ජරා මරණ ව්‍යාධි සහිත ලෝකයේහි ආධ්‍යාත්මික සතුට ඔහුගේ දිනෙන් දින වැඩි වෙනවා. ඒකට හේතුව ඔහු මේ ජරාවට පත්වෙන ලෝකයේ, ව්‍යාධියට පත්වෙන ලෝකයේ, දිරාපත් වෙන ලෝකයේහි මේ ජරා ව්‍යාධි මරණ කියන මේ දේවල් පිළිබඳව නෙවෙයි ඔහු වැඩිපුර විශ්වාසය තියාගෙන හිටියේ. ඔහු වැඩිපුර විශ්වාසය තියාගෙන හිටියේ කවුරු පිළිබඳවද? වැඩිපුර ඔහු පිළිසරණ ගිහිල්ලා හිටියේ කොයි දේද? ඒ තමයි අත්තදීපා භික්ඛවේ විහෙරතත් සරණා නාඤ්ඤ සරණා. ධම්මදීපා භික්ඛවේ විහෙරත ධම්ම සරණා නාඤ්ඤ සරණා කියන බුදු පියාණන් වහන්සේගේ අනුශාසනාව මනවින් අසා දැනගත්තු ඒ මගෝස්සේ පිළිවෙත් මඟ සම්පූර්ණ කරපු ශ්‍රාවකේ බාහිර ලෝකයේ ගැන නෙවෙයි විශ්වාසය තියාගෙන ඉන්නේ. වඩාත්ම විශ්වාසය තියාගෙන ඉන්නේ ආධ්‍යාත්මික දියුණු කරගන්න තමන්ගේම සිත ගැන. වඩාත්ම විශ්වාසය තියාගෙන ඉන්නේ මේ ලෝකයේ ධර්මතාවයේ ආර්ය සත්‍ය පිළිබඳව, දුක්ඛාදී ත්‍රිලක්ෂණය පිළිබඳව වැඩි අවධානය, නුවණ, ඒ වගේම සිහි කිරීම පවත්වාගෙනයි ඔහු කාලය ගත කරන්නේ. මෙන්න මේක තමයි පින්නතුනි සාමාන්‍ය ලෝකයාගේ සහ බුදුහාඳුරන්ගේ ධර්මයේ ශ්‍රවණය කරපු ශ්‍රාවකයා අතර තියෙන වෙනස. ඔබත් බලන්න ඔබේ ජීවිතේ පැත්තට හැරිලා. ඔබ සාමාන්‍ය යන මිදී යන කෙනෙක්ද? නැත්නම් ඇත්තටම ඔබ ජීවිතයේහි දහම පැත්තට යොමු වෙච්ච කෙනෙක්ද කියලා බලන්න හොඳම මිනුම් දණ්ඩ මෙන්න මේක. බාහිර බඩු මුට්ටු වෙනස් වෙද්දී, ලස්සනට හිටිය පුද්ගලයන් දිරාපත් වෙද්දී, ලෙඩ රෝගවලටපත් වෙද්දී, ඒ වගේම අපේම ශරීරය වියපත් වෙද්දී, අන්නේ ඒ වියපත් වෙන ශරීරයට එන දුකට වඩා ඉහළින් කිසියම් කුසල අරමුණක තමන්ගේ සිත පවත්වා ගන්නට දිනකට වැඩි වේලාවක් කුසල අරමුණක, සමාධිමත් අරමුණක, සමත කමටහනක අපේ සිත පවත්වා ගන්නට කොයිතරම් අපාප දක්ෂද කියලා අපාපගේම විමසා බලන්නට ඕන. මේක තමයි පින්නතුනි අපි ධර්ම මාර්ගයේ ඉදිරියට ගියා කියන එක ගැන අපටම අප ගැන බලන්න පුළුවන් කණ්ණාඩියක්, ආදාසියක් බවට පත් වෙන්නේ. මේක තමයි දහම් හැඩපත කියලා කියන්නේ. පින්නතුනි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල ඒ ධර්ම මාර්ගයේ අපි බණ භාවනා වගේම අපි කුමන විදිහේ ලෞකික පුණ්‍ය කර්මයක් අප සිද්ධ කළත් ඒ හැම දෙයකින්ම මෙන්න මේ ඉලක්කය කරා යන ගමන් මාවතක් අපි බුද්ධිමත්ව මෙහෙම ගන්නට ඕන. එහෙම වුණොත් තමයි පින්නතුනි සැබෑ ලෙසම අපි ඒ පින්කම්වල ප්‍රතිඵලය ගත්තා වෙන්නේ. සැබෑ ලෙසම අපි ඒ කුසල කර්මයන් නිප්‍රයෝජන ගත්තා වෙන්නේ. මේකට ධර්මයෙන් සඳහන් කරනවා විමුක්ත ආයතන කියලා. විමුක්තියටපත් වෙන්නට ඕන, නිදහසටපත් වෙන්නට ඕන. කුමකින්ද අපේ නිදහසට විමුක්තියටපත් වෙන්නට ඕන? රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන්, තෘෂ්ණාවෙන්, දෘෂ්ටිවලින්, සක්කාය දිට්ඨියෙන්, මුලාවෙන්. මෙන්න මේ අකුසල දහම් වලින්, ලෝභ දෝෂ මෝහ කියන අකුසල මූලයන්ගෙන් අපේ හිත ටිකෙන් ටික මුදවා ගන්නට ඕන. අපේ ධර්ම ශ්‍රවණය කළත්, දන්න ධර්ම කාරණයක් වෙන කෙනෙකුට කිව්වත්, ඒ වගේම දන්න ධර්ම කාරණයක් සිහිපත් කළත්, සජ්ජහනා කළත්, සමථ දර්ශන ආදී භාවනාවක් කළත්, මේ හැම දෙයකින්ම ඉලක්කය විය යුත්තේ පින්නතුනි අපේ සිතේ ලෝභ ආදී කෙලෙස් අඩු කරගෙන දානය, සීල ආදී කුසල දහම් තුළින් සිත ඉහළ මට්ටමටපත් කර ගැනීම. මෙන්න මේ ගමන් මාර්ගය අපි අඛණ්ඩව ඉන්නවා නම් අපටම අප ගැන සතුටු වෙන්න පුළුවන්. අපි දෙනෙන් දෙන සතුට වැඩි වෙන මාවතකයි යන්නේ කියලා. එහෙම නැත්නම් පින්නතුනි එහෙම නැති කෙනාට දුක් වෙන්න වෙනවා. ජීවිතේ වියපත් වෙද්දී තමන් බලාපොරොත්තු වන ඉලක්ක, අපේක්ෂා ඒ ලෙසම ඉටු නොවනකොට ලොකු මානසික කඩාවැටීමක් ඔහු තුළ සිද්ධ වෙනවා. අන්න එසේ නොවන්නට නම් මේ දහම් මාර්ගයේ අඛණ්ඩව කරන හැම දෙයක්ම විමුක්ත ආයතනයක් බවට පත් කර ගනිමින් කෙලෙසුන් ගැනහිත මුදවන අය බවට අප පත් වෙන්නට ඕන. බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළේ මේ ධර්ම මාර්ගය තුළ අපේ වටිනාකම වැඩි කරගන්න. ඒ වටිනාකම වැඩි කරගන්න මාර්ගයයි අප මේ සඳහන් කළේ. එකාතකින් දන් දීලා අපේ හිත පිරිසුදු කරගන්නට ඕන. අනිත් පැත්තෙන් සීලෙන් අපේ කායික වාචික සංවරය උපරිම මට්ටමින් තියාගන්නට ඕන. ඒ වගේම ලෝකයේ පිළිබඳව මෛත්‍රී සාගතව බලන්නට හුරු වෙන්නට ඕන පින්නතුනි. මෙන්න මේ කාරණා තුළින් අපේ ජීවිතය තුළ අපි ලබා ගත්තා වූ මේ අවස්ථාවේ තියෙන ප්‍රතිලාභ ටික ගැන අපි කල්පනා කරනවා. පින්නතුනි ඇතැම් ආත්ම භාවල සත්‍යයන් ඉපදිච්ච අවස්ථාවකදී සමහර දුගති ගාමි ස්ථානවල, නිර්යාදී ස්ථානවල සමහර ප්‍රේතාත්ම භාව ඒ සත්‍යයන්ට පේනවත් ඒ ඉපදීමට හේතු වන කර්මයන් ගැන. දෙවිවරු, ඇතැම් බ්‍රහ්මයන් ඕන් ඉපදුනාට පස්සේ උන් දකිනවා ඕන් ඒ ස්ථාන ඉපදෙන හේතු වෙච්ච ඒ කර්ම මොනවද, කුසල අකුසල කර්ම ශක්තියෙන් මොන ආකාරයෙන්ද හේතුනේ භවයේ ඉපදෙන්න කියන එක ගැන ඒ සත්‍යයන් දන්නවා. නමුත් මනුෂ්‍යයන් වන අපට පින්නතුනේ මේ හැකියාව හැම විටම ලැබෙන්නේ නැහැ. කලාතුරකින් කෙනෙකුට ඒ අවස්ථාව ලැබෙන වෙලාවල් තියෙනවා. කලින් ආත්ම භාවයේ කරපු කියපු දේවල් කියන අවස්ථා තියෙනවා. ඇතැමිට තවත් කෙනෙක් හිත දිනු කරලා අතීත ආත්ම භාව ගැන බලන්න පුළුවන් නෝනක් ආදී උපබලාගෙන මේක බලන්න පුළුවන්. නමුත් සාමාන්‍ය පිරිසට මේක දැක ගන්න අමාරුයි පින්නතුනේ. එනිසා අප කළ යුත්තේ ධර්මය තුළින් අපි අද ලබාගෙන තියෙන මේ වාසි ටික කොයිතරම් ප්‍රතිලාභයක්, කොයිතරම් පුණ්‍ය මහිමයක් මේ වන මොහොත මේ මොහොතේ අපි ලබාගෙන තියෙද කියලා අපි කල්පනා කරලා බලන්න ඕන. එකකටකින් අතීතයේ කරපු කුසල ධර්ම විදියට අපි සුගතියක් ලබලා තියෙනවා. ඒ සුගතියක් නිකන් සුගතියක් නෙවෙයි. ඇස් කන් ආසාදී ඉන්ද්‍රිය විකලප්තිය ප්‍රමිතිව සම්පූර්ණ මනස ජීවිතයක් හොඳ බුද්ධියක් සහිතව අපි ලබලා තියෙනවා. මේක පින්නතුනි දුර්ලභ අවස්ථාවක්. ලෝකේ ඔබ දැකලා ඇති අංග විකලය, ඇස් දෙක අන්ධ අය, කන් දෙක බිහිරි අය, කතා කරන්න බැරි අය, මන්ද බුද්ධික අය. උපතින්ම එක්තැන් වෙලා නැතිින්න බැරිව අවුරුදු ගණන් ඉන්න ඔබ දැකලා ඇති. අන්න එවැනි ලෝකෙක පින්නතුනි ඔබත් මාත් මේ ලෝකේ කොයිතරම් භාගයකටද මේ උපදුනේ? කොයිතරම් කිනකෙන්ද, කොයිතරම් වාසනාවකෙන්ද අපි මේ වගේ උපතක් ලබලා තියෙන්නේ කියලා අප ගැනම සතුටු විය යුතුයි. ඒ විතරක් නෙවෙයි පින්නතුනි, මනුසාත්ම භාවයේ ලැබපු මේ අවස්ථාවේදී ඉතාම දුර්ලභව ලෝකයේ පහළ වෙන බුදුරජාණන් වහන්සේ කෙනෙක්ගේ ශාසනය තියෙන ඒ ශාසනයේ සද්ධර්මයේ ශ්‍රවණය කරන්න පුළුවන් වටා පිටාවක් තියෙන සමයකයි ඔබත් මාත් මේ ඉපදෙලින් ඉන්නේ. අපිට කොයිතරම් කායික දුක් පීඩා ආවත් මානසිකව ඒක දුකටපත් කර නොගන්න ආකාරයට කළ යුතු ක්‍රියාවලිය පිළිබඳව ඉතාම පැහැදිලිව දැක්වෙන සමයකයි ඒ ධර්ම මාර්ගයේ තීරුම් ගත හැකි වටපිටාවක් තියෙන සමයකයි ඔබත් මාත් මේ ඉපදිරින්නේ. ඒ විතරක් නෙවෙයි බාහිර ලෝකයේ බොහෝ නිෂ්පාදනයන් නවසොයා ගැනීම කළා අප වෙනුවෙන් මහත් වූ පරිත්‍යාගයක් මහත් වූ කැපවීමක් මෙහෙවරක් කරපු කාලයකයි ඔබත් මාත් මේ ඉපදෙලින්නේ. පින්වත්නි අවංකව කල්පනා කරලා බලන්න ඔබත් මාත් අද මේ අප භුක්ති විඳින මේ පහසුකම් ටික ලබා දෙන්න අපට දායාද කරන්න ලෝකයේ මිනිස්සු වසර දහස් ගාණක් මොන ආකාරයේ කැපවීමක් පරිත්‍යාගයක් කරන්න නැද්ද කියලා එක විනාඩියකට හිතලා බලන්න පින්වතුනි. ඒ සොයා ගැනීම ටික කරන්න ගිහිල්ලා කරපෝ යම් යම් අධ්‍යයනවලදී ඒ වයතැම්මිට වැරදිලා කී දෙනෙක් මරණයට පත් වෙන්නේ නැද්ද? ඒ කරපු ඇතැම්මිට අධ්‍යයනයන් හේතුවෙන්ම ඇතැම්මිට අකුසල දහම් සිද්ධ වෙලා අද කී දෙනෙක් දුගති ගාමී වැද්ද? අන්න එවැනි දේවල් එවැනි කැපවීමක් කළා මේ ලබා දීපු නවීන උපකරණ සේවාවන් සහ ඒ වගේම මේ අපි දුර්ලභව ලැබිච්ච සද්ධර්මය ඒ සද්ධර්ම වසර දහස් ගාණක් කැපවීමෙන් රැකගෙන ආපු මහා සංඝරත්නය මේ වගේ දේවල් පිනුතුනි හිතනකොට අපට අපේ ලොකෝ ගුණයක් ඉස්මතු වෙන්නට ඕන. මොකද ඒ තමයි කළ ගුණ සැලකීම කෘතඥතාවය කියන ගුණය අපේ ජීවිත තුළ වඩාත් ඉස්මතු වෙන්නට ඕන පින්නතුනි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කේවලාහෙස්සා භික්ඛවේ සප්පුරුස භූමේ යරිදං කතඤ්ඤුතා කතවේදී කියලා. ලෝකේ යම් තාක් යහපත් ගුණ දහම් කියලා තියෙනවා නම් සත්පුරුස දහමක් කියලා තියෙනවා නම් ඒ සියලුම දහම් වල මූලික හරය ඒ සියලුම දහම් තියෙන්නේ කළගුණ සැලකීම මත කියලා. ලෝකේ යම් තාක් කෙනෙක් හොඳ දෙයක් කරනවා නම් ඒ හැම දෙයකම පිටුපස්සේ තියෙන කෘතඥතාවය කියන දේ. ලෝකයෙන් පින්නතුණිය අපට ලැබිච්ච දේ ගැන හිතනකොට අවංකව ගැඹුරින් බුද්ධිමත්ව මෛත්‍රී සාගතව අපි හිතුවොත් අපට පෙනියනවා පින්නතුණි අපි දවස පුරාම ලෝකේ වෙනුවෙන් වැඩ කළත් ඒත් අපි ලෝකයට ණයයි කියලා. අපි බොහෝ වෙලෙ කියනවා ලෝකයෙන් මට ලොකු අසාධාරණයක් වුණා. මට අහවල් දේ ලෝකෙන් ඉටුුණේ නැහැ කියලා අපි කියනවා. නමුත් පින්නතුණි ඇත්තටම අපි අවංකව බුද්ධිමත්ව ගැඹුරින් කල්පනා කරලා බැලුවොත් ලෝකේ අපට කරපු දේවල් හොඳටම ඇති. ඒ සියලුම දේවල් වෙනුවෙන් අප දිවාරය දෙක්කේ ලෝකේ වෙනුවෙන් දෙයක් කරත් ඒ ලෝකෙන් ලැබිච්ච දේට අපි කරන දේ මදි කියලා අපට හිතෙන්නට ඕන පින්නතුණි. අන්න එහෙම හිතනොත් ඒත් එක්ක අපි අභ්‍යන්තර ලොකු දහමක් ප්‍රබෝධයට පත් වෙනවා. අපි අභ්‍යන්තරයේ ලොකු ගුණයක් වැඩෙනවා පින්නතුණි. ඔබ බලන්න අද ඔබ භුක්ති විඳින ආහාර පාන ටික, ඔබේ නිවස, ඔබේ වාහනය, ඔබ ගෙදර පාවිච්චි කරන බඩුමුට්ටු බලන්න පින්නතුණි මේ ටික ඔබට අත්පත් කළ දෙන්න ඒ පිටුපස්සේ කොච්චරනම් අය දහඩිය මුගුරු වගුරුවා නැද්ද? අවුවේ වැස්සේ පීඩාවට පත් වෙන්නේ නැද්ද? රාත්‍රියේ නිදි මරන්නේ නැද්ද? නිරහාර වෙන්නේ නැද්ද? ඇතැම් විට ලෙඩ දුක් ගැන නොතකා ලෙඩ දුක් තියෙන සමයේ එළියට ගිහිල්ලා වැඩපල කළා, ගොවි බිම් වල වැඩ කළා, කර්මාන්තශාලා වල වැඩ කළා, ඔබ බයේ ගෙදර ගැහි ගැහි ඉඳිද්දී ඔබ ලෙඩ දුක් වලට බයේ ඇතැම් විට පාරටවත් නොගිහිල්ලා ඉන්න වෙලාවක ඒ සියලුම දේවල් පසෙක තියලා ජීවිත අවදානමත් එක්ක එළියට බැහැලා ගොවි බිම් වලට ගිහිල්ලා ඒ කටයුතු කරපු නිසායි ඔබ අද නිවසේ මේ කෑම බීම ටිකක් කාලා බොහොම ලස්සනට ඉන්නේ. ඔබට සල්ලි තිබ්බට විතරක් ඒක කරන්න බෑ. ඔබට සල්ලි අනුභව කරන්න පුළුවන් කමක් නෑ. ඒ මිල මුදල් ආහාර පාන බවට භාණ්ඩ බවට පත් වෙන්නට ඕන. ඒව නිකම් පත් වෙන්නේ නෑ. ඒව පත්වෙන ලෝකෙ මිනිස්සුන්ගේ දහඩිය කඳුළු නිදිවැරීම් මතයි. අන්න ඒ පහසුකම් ටික භුක්ති විඳින අපි පින්නතුනි අවම වශයෙන් අපිට ලෝකෙ එළියට බහලා දෙයක් කරන්න බැරි වුණත් හදවතින්ම දවසට එක විනාඩියක් හරි ලෝකයේ ඔබ වෙනුවෙන් බෙහෙස මහන්සි වෙන, ඔබ වෙනුවෙන් දහඩිය මුගුරු වගුරවන ඔබේ ඥාතින් නෙවෙයි ඒ අය, ඔබේ අසල්වැසියනුත් නෙවෙයි ඇතැම් විට, ඒ අය ඇතැම් විට බෞද්ධයනුත් නෙවෙයි, බුදු දහම පිළිබඳව වචනයක්වත් දන්නේ නැති අය බොහෝ අය. එවැනි අය කරන මේ සේවය වෙනුවෙන් අඩම අවම වශයෙන් දිනකට එක විනාඩියක්වත් පින්නතුනේ ඒ සියලුම දෙනා සුවපත්ත්වවා සුවපත්ත්වවා කියන මෙත් සිත වඩන්න. මේකෙන් අපේ ලොකු ගුණයක් වැඩෙනවා. ඒත් එක්ක පින්නතුනේ අප අපේ ජීවිතවල වඩ වඩාත්ම ඉදිරියට යන්නට අපේ හිත පිරිසුදු කරගන්නට අප කටයුතු කරනවා. මේ ජීවිත කාලය අපේ හිත පිරිසුදු කරගන්න විතරක් නෙවෙයි, බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළා අපේ ජීවිත හැමෝම ලොකු අභියෝගයක් තියෙනවා. මොකක්ද ඒ අභියෝගය? ඒ අභියෝගය තමයි ඕනම වෙලාවක අපි මරණයෙන් පස්සේ දුගතිගාමි වෙන්න පුළුවන් අවදානෙ අප ඉදිරිපස තියාගෙනයි ඒ අවදානම තියාගෙන අපි ඉන්නේ. පින්නතුනි මේක අමතක කරන්න එපා. අපේ ජීවිත කොයි මොහොතේ මේ අද්දන්නේ නැහැ. අපේ නැද්දෙක කොයි අවස්ථාවේ පියව ගන්න වේද අපට කියන්න බෑ. අන්න එහෙමපත් වුණොතින් මරණයෙන් පස්සේ සුගතිගාමි වෙන විදියට ස්ථාවරව අපේ හිත යම් කිසි කුසලයක තියාගෙන දින්නේ කියන එක ගැන මොහොතක් හරි සීකල බලන්න. ඒ අවසාන මොහොතේ සිහිවෙච්ච වෙලාවෙදී ඔබට මතක් වෙන තියෙන මොකද්ද කියලා බලන්න. මේ මොහොතේ අපි මරණයට පත් වෙනවා නම් මේ මොහොතේ සදාකාලිකවම මේ ජීවිතයට net එක පියා ගන්නවා නම් ඒ net එක පියා ගන්න අවස්ථාවේදී ඔබේ හිත පවතින්නේ කොයි දේද කියලා බලන්න. ඔබේ දුව දරුවන් පිළිබඳවද? ගෙදර ඉඩම කඩම පිළිබඳවද? කිසියම් අමනාපෙච්ච කෙනෙක් පිළිබඳවද? මේ අතහැරලා යන ශරීරය පිළිබඳවද කියලා බලන්න. පින්නතුනි මෙන්න මේ දේවල් ගැන නම් අපේ හිත පිහිටන්නේ අපේ සුගතිය ගැන අපට නිශ්චිතව කියන්න පුළුවන් කමක් නැහැ. ඇතැම් වෙලාවට අපි දුගතිගාමි වෙන්න පුළුවන්. දරුව ගැන හිතනකොට බොහෝ විට හිතෙන්නේ ඒ දරුව ලබපු අධ්‍යාපනය, දරුවාට තිබෙන ආදරය, ඒ දරුවාගෙන් වෙන් වෙලා යන්න සිද්ධ වෙනවා කියන කරුණ තමයි බොහෝ විට හිතෙන්නේ. යම් කිසි කෙනෙක් දුව දරුවන් සාසනයට පූජා කරලා ඉන්නවා නම් එහෙම කෙනාට ඇතැම් වෙලාවට දරුව කොච්චර හිටියත් අර ආධ්‍යාත්මික මඟට යොමු වෙච්ච දරුවා ගැන තමයි අවසාන මොහොතේ හිතෙන්නේ. ඒක කුසල අරමුණක් බාටපත් වෙලා ඒක නඩ සුගතිගාමී වෙන්න පුළුවන්. අනිත් පැත්තේ පින්නතුනි අපිට යම් කිසි කෙනෙක් ගැන අමනාපයක් තියෙද කියලා බලන්නේ මොහොතේ. අපිට ප්‍රතිකාර කරන කෙනෙක් පිළිබඳව, උපස්ථාන කරන කෙනා පිළිබඳව, ඔබ නිදියගෙන ඉන්න ඇඳ පිළිබඳව, අපට වාතාශ්‍රය පිළිබඳව, ඔබ ගන්න බෙහෙත් ටික, ඔබේ ඔළුවට තියලා තියෙන කොට්ටය, මේ වගේ දේවල් ගැන ඇතැම් විට අද අපට හිතෙනවා මේව අපට ඕන වෙලාවක මුහුණ දෙන්න පුළුවන් කියලා. නමුත් පින්තුනි කායිකව අපි දුර්වල වෙලා ඉන්න අවස්ථාවේදී මේ ඊටාම සුළු දේ අපට මානසික පීඩාව බවට පත් වෙනවා. හිතේ ගැටුමක්, ද්වේෂයක් බවට පත් වෙලා අපේ මේ සුගතිය අපට අහිමි වෙලා දුගතියට යන්නට ඒක හේතුවක් වෙනවා. අන්න ඒ නිසා පින්තුනි අපි එක පැත්තකින් මේ ජීවිතයේ සතුටෙන් කාලය ගත කරන අතරේදී ඒ සතුට වඩාත්ම අර්ථවත් වෙනට නම් මරණින් මතු ජීවිත ස්ථාවරව සුගතියේ පිහිටන ආකාරයට අපි ජීවිතය කළමනාකරණය කරගත යුතුයි. එහිදී පින්නතුන අපි බලන්න ඕන අපේ මේ ධනය, දූ දරුවන්, සම්පත් මේ දේට වඩා තමන්ට ඒ මොහොතේ හිතෙන දෙයක් අපට උපදවා ගන්න පුළුවන්ද කියලා බලන්න. අපි නිරතුරුව බුදුගුණ වඩලා තිබුණා නම්, අරහං ආදී සම්බුදු ගුණ බුධානසති බහාන විදියට වඩලා තිබුණා නම් පින්නතුනි ඒ වෙලාවේ අපට බුදුහාඳුරු සිහිපත් වෙනවා, බුදුගුණ මතකයට එනවා. ධර්මයේ ස්වාකහාත ආදී ගුණධම් මතක් කරගෙන තිබුණා නම් ධර්මකරණ නිතර නිතර මෙනෙහි කළා ධම්මවිචය සම්බොජ්ජංගයක්සේ ධම්මානුපස්සනාවක්සේ අප නිරතුරුව හිත භාවිත කළ තිබුණා නම් අපට මේ මොහොතේ සිහි වෙන පින්තුනේ හොඳම ධර්ම කාරණා. අනිත්‍ය, දුක්ඛ, අනාත්ම, ආර්යසත්‍යනික මාර්ගය, හේතුඵල ධම, සත්‍ය සතර. මෙන්න මේ වගේ කාරණා පිළිතුරේ මොහොතේ අපේ මතකයට එනවා. ඇයි ඒකට හේතුව? මේ සම්බුදු සසුන නැවත සාගරය පතුලේ තියෙන මහා නිධානය, මහා වස්තුව තමයි මෙන්න මේ බුදුරජාණන් වහන්සේ කෙනෙක් දේශනා කරපු ප්‍රධාන ධර්ම දේශනා. සතර සතිපට්ඨානය, සතර සම්‍යක් ප්‍රධාන වීරිය, සතර ඍද්ධිපාද, ඒ වගේම ඉන්ද්‍රිය ධර්ම පහ, බල ධර්ම පංච බල, සත්තබොජ්ජංග, ආරස්මණික මාර්ගය ආදී මෙන්න මේ ධර්ම කරුණු තමයි මේ සම්බුදු සසුනෙන් අපි නෙලාගත්තු අගනා මිනිමුතු. සම්බුදු සසුන නැමැති මේ අපේ මැණික් ආකරයෙන් ගත්තු අගනා මුතුමිනි තමයි මේ සද්ධර්මෙහි වැදගත්ම ධර්ම කාරණා. අන්නේ කරුණු අපට පිනතුනි, ජීවිතයේ අභියෝගාත්මක අවස්ථාවකදී, දැඩි කායික වේදනාවකදී, මානසික පීඩාවකදී, වෙන්වීමකදී, මරණාසන්න මොහොතේදී අපට මේ ධර්ම කාරණා මෙනෙහි වෙන මට්ටමට අපි නිරතුරුව පුරුදු පුහුණු කළ තියෙනට ඕන. ඒ වගේම ඔබ දෑතින් දානය පූජා කරපු ස්වාමීන් වහන්සේලාට මතක් වෙන්නට ඕන. ඒ ස්වාමීන් වහන්සේලා ඉදිරියේ තියාගෙන ඔබ දානය පූජා කරපු සැරියුත් මුගලන් ස්වාමීන් වහන්සේලා, මහා කාශ්‍යප හාමුදුරුව, අනුරුද්ධ හාමුදුරුව, ආනන්ද හාමුදුරුව, රාහුල හාමුදුරුව ආදී මේ සම්බුදු සසුන සෝභමාන කළ එනිකලේශී මහරහත් පරපුර ඔබේ මතකයට නිරතුරුව නැගෙන්නට ඕන. මෙන්න මේ බුද්ධ ධම්ම සංඝ කියන ත්‍රිවිධ රත්නය අපේ සිතට නැගෙනවා නම් ජීවිතයේ ඊටාම සංකීර්ණ අභියෝගාත්මක වේදනාකාරී අවස්ථාවක මේ රත්නයන් අපට මතක් කරගන්න පුළුවන් නම් අපේ සිහියට නැගෙනවා නම් පින්තුනි, මේක තමයි අපේ ජීවිතයේ සාර්ථකත්වය. මේක හිතලා නෙවෙයි පින්තුනි, මේක નિરાයාසයෙන්ම මතකයට එන මට්ටමට අපි දිනපතා නිතිපතා නිරන්තරව මේ ධර්මාර්ගයේ ඉන්නට ඕන. ඒ විතරක් නෙවෙයි පින්තුනි, අපට පුළුවන් මෛත්‍රී භාවනා පුරුදු කළා නිතර මෛත්‍රී බ්‍රහ්ම විහරණයෙන් ඉන්න. සියලු සත්ත්වෝ සුවපත්ත්වවා කියන ප්‍රාර්ථනාව හැම හුස්ම පෙදක් පාසාම අපි හුස්මක් කරන් හුස්ම පිට කරනකොට ඒ හැම හුස්මකටම පින්නතුනි මෛත්‍රී උණුසුමෙක් කරමින් ඒ වාතය මේ වායු ගෝලයට උදාහරණයක් අපි උත්සාහ ගන්නට ඕන. හැම මොහොතෙම අපි හුස්මක් අරගෙන හුස්ම පිට කරනවා. ඒ හුස්මක් ගන්න අවස්ථාව සහ හුස්ම පිට කරන අවස්ථාව අපට මෛත්‍රී සාගත වෙන්න පුළුවන් නම් එක පැත්තකින් මෙන්න මේක අපේ සසර ගමනේ යම්කිසි සාර්ථකත්වයක් කියලා අපට මතක් කරගන්නට පුළුවන්. ඒ විතරක් නෙවෙයි, අපි අත්හරින දේවල්, අපි සන්තකව දේවල්, භෞතික දේවල් විතරක් නෙවෙයි, අපේ ළඟම ඥාතීන්, දුව දරුවන්, සාමි භාර්යාවන්, අපේම ශරීරය, මෙන්න මේ දේවල් අත්හරින මොහොතෙහි එක මොහොතෙන් මේ දේ අත්හරිනට අපි සෝදානමින් ඉන්නවාද කියලා බලන්න. බොහෝ දෙනා පින්නතුනේ මේක හිතලවත් නැහැ. ඇතැම් විට මම හුඟක් අහලා තියෙනවා. බුදුහාඳුර දේශනා කළා, සබ්බේපි මනා භවෝ නානා භවෝ විනා භවෝ අබින්හං පච්චේකිතබ්බං. සියලුම ප්‍රියමනාප දේවල් වලින් තමන්ට වෙන් වෙලා යන්නට සිද්ධ වෙන බව නිරතුරුව සිහිපත් කරන්න කියලා. නිරතුරුව පින්නතුනේ කල්පනා කළ බලන මොහොතට හරි ඇස් දෙක පියාගෙන මොහොතක් හිතන්න. මං යම් දවසක මට අයිති සියලුම ඥාති මිත්‍රාදීන්ගෙන් ධනයෙන්, මගේ මේ භෞතික ශරීරයෙන් මා වෙන් වෙන මොහොතක් තියෙනවා කියලා, මා වෙන් වෙනවා කියන එක මොහොතකට හරි සිහිපත් කරන්න. මේකෙන් පින්නතුන් ලොකු ආධ්‍යාත්මික ශක්තියක් අප තුළ දිනු වෙනවා. මෙන්න මේ ලෝභය සහ ద్వේෂය කියන, නැත්තම් අවිජ්ජා ව්‍යාපාද කියන මේ අකුසල් දෙක ප්‍රබල මට්ටමේ තත්ත්වය අපට අඩු කරගන්න පුළුවන් නම් පින්නතුනි මේක අපේ දියුණුවක්, මේක අප සුගතිගාමී වෙනවා කියන බවට තියෙන කිසියම් ඉඟියක් කිසියම් සාධකයක් අපට. නමුත් මෙතනින් නොනවතී පින්නතුනි අපේ වඩා වඩාත්ම ධර්මමාර්ගය ඉදිරියට යන්නට ඕන. විශේෂයෙන්ම මේ ජීවිතයේ අපට අපි ජීවත් වෙන කාලයේ භෞතික වෙන දුක් පීඩා පුද්ගලයන්ගෙන් දේවල් වලින් ස්ථාන වලින් අපට එන මානසික පීඩා ඒ වගේම අපේ ශරීරයේ ලෙඩ දුක් වලටපත් වීම මහලු වීම වලින් අපට නිදහස් වෙන ක්‍රමය දේශනා කරද්දී බුදුදහමේ සඳහන් කළ තියෙන ප්‍රධානම අනුශාසනාවක් තමයි සමත භාවනාවක වැඩි වේලාවක් කාලය ගත කිරීම. බුදුගුණ භාවනාව, මෛත්‍රිය, පටික්කුල මනසිකාරය, මරණ අනුස්සතිය මෙන්න මේ වගේ ධර්ම මනසිකාරයක පින්නතුනි ටිකෙන් ටික අපේ හිත දියුණු කළා. වැඩි වේලාවක් සමත අරමුණක හිත තියාගෙන දක්ෂ වුණොත්ින් මේක පින්නතුනි දිට්ඨ ධම්ම සුඛ විහරණයට අතිශයින් හේතු වන දෙයක්. අපි දෛනික ජීවිතයේ බුදුහාමුදුරුවෝ දේශනා කරනවා ආර්ථිකයෙන් අධ්‍යාපනයෙන් පුලුවන් තරම් මහන්සියලා වැඩ කළ ඉදිරියට යන්න කියලා. මේ පින්නතුනේ දේ කොහොමත් කරනවා. විශේෂයෙන් මේ ධර්ම ශ්‍රවණය කරන ඔබ දහමෙන් ලැබපු පෝෂණය අතීත දෙමව්පියන්ගෙන් ලැබිච්ච උරුමය ඒ ආදර්ශ හේතුවෙන් ඔබ මහන්සියෙන් ඉගෙන ගන්න අය ඉගෙන ගත්තු අය මහන්සියෙන් ධාර්මික ධනෙ උපයා ගත්තු අය ඔබට ඒ ගැන ලොකු විස්තරයක් කරන්න අවශ්‍ය නැහැ. අන්නේ සාරතකත්වයේ ලබන අතරේදී ඊට නොදෙවෙනි විදියට පින්නතුනි මේ ආධ්‍යාත්මික දියුණුවෙන් ඉදිරියට යන මාවතේ අපි මේ සාකච්ඡා කරන්නේ. ඒක එකපැකින් ඔබ ලබලා තියෙන ආර්ථික අධ්‍යාපන දියුණුවට ආශිර්වාදයක්. ඒ තවත් අඛණ්ඩව උසස් මට්ටමේ පවත්වා ගන්නටත් හේතුවක් වෙනවා. අනිත් අතින් ඒ ඔබ ලැබපු අධ්‍යාපන ආර්ථිකයේ කොයි මොහොතක කඩා බිඳ වැටුණත් මානසිකව කඩා නොවැටෙන විදියට මනස ඉහළ මට්ටමේ තබා ගන්නටත් මේ ධර්ම මාර්ගය අපට හේතු වෙනවා. මෙහිදී පින්නතුනි අපට සිතෙන අරමුණ කුසල අරමුණක් නම් ඒ කුසල අරමුණ තුළින් අපට කිසිවිටක දුකක් හටගන්නේ නැහැ. අපේ හිතේ සතුටමයි හටගන්නේ. අන්න එහෙනම් පින්නතුනි වැඩිපුර තමන්ගේ හිතල කුසල අරමුණ වල තබා ගන්න ක්‍රමය බුදුරජාණන් වහන්සේ අපට පැහැදිලි කරනවා. ඒ තමයි කර්මස්ථාන 40කින් සමස් 40 කර්මස්ථාන විදියට ප්‍රධාන භාවනා ක්‍රම 40ක් දේශනා කළ තියෙනවා. ඊට අමතරව සතිපට්ඨාන සූත්‍රයට අනුව බලනකොට අප කරන සියලුම දේවල් අපට සිහියෙන් කරන්න පුළුවන් නම් ඒකත් කුසලයක් බවට පත් වෙනවා. අකුසල් දුරු වෙන අවස්ථාවක් සිතේ පීඩාව දුරු වෙන අවස්ථාවක් බවට පත් වෙනවා. විශේෂයෙන්ම පින්නතුනි බුදුගුණ භාවනා වඩනකොට මෛත්‍රිය වඩනකොට මරණ අනුස්සතිය වඩනකොට සංඝ අනුස්සතිය වඩනකොට දන් දෙහිමේ අනිසස්සනා මුචාග අනුස්සතිය වඩනකොට මෙන්න මේ කරුණවලදී පින්නතුනි අපේ හිත හුඟක් පිරිසිදු වෙනවා, හුඟක් ප්‍රසන්න වෙනවා, හුඟක් ලස්සන වෙනවා. අන්නේ කුසල අරමුණේ දිගටම හිත පාත්වා ගන්න ලොකෝ ආධ්‍යාත්මික ප්‍රබෝධයක් අප තුළ ඇති වෙනවා. මේ සඳහා පින්නතුනි කායික වාචික සංවරය සිල්වත් භාවිතාම අවශ්‍යයි. හැකිතා ප්‍රාණඝාත ආදී අකුසල වලින් වෙන් වෙලා බොරු කීම කියන මේ ආවම වරදින් හෝ මිදෙලා හැකිතාක් දුරට කායික වාචික සංවරයෙන් මේ සමතය කළ පමණට සමත භාවනා වැඩූ පමණට අපට මෙහි ආනිසංස ආධ්‍යාත්මික සතුට දියුණුව දැක ගන්නට පුළුවන්. එනිසා අපි දැන් ටික වේලාවක් භාවනා ක්‍රම කිහිපයක් පුහුණු කළා අපේ හිතේ කුසලයේ දිනු කරගන්නට අප බලාපොරොත්තු වෙනවා. මුලින්ම අපි බලාපොරොත්තු වන්නේ බුද්ධ අනුසති භාවනාව ටික වේලාවක් පුහුණු කරන්නට. ඔබ හමුවේ පේන මේ සම්බුද්ධ ප්‍රතිමාව අරමුණු කරගෙන ඒ ප්‍රතිමාවෙන් නියෝජනය වෙන අපේ ශාස්ත්‍රෝ ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේ තුල ඇති කරගෙන තිබුණු මෛත්‍රී ප්‍රඥාදී ගුණ සමුදාය ගුණ කදම්බය සාරාසංක කාලබලක්ෂය පෙරුම් පිරීමෙන් ලැබපු ඒ ආධ්‍යාත්මික ශක්තිය අපි මෙනෙහි කරමින් උන්වහන්සේගේ මෛත්‍රිය ප්‍රඥාදී ගුණ දහම් තුල අපේ හිත පිහිටුවා ගනිමින් අපි ටික වේලාවක් බුදු ගුණ භාවනා වඩමු. අදැයි පින්වතුනි ඔබ සිටින ආසනයේ ඔබට ටික වේලාවක් ඉන්න පුළුවන් විදියට සැහැල්ලුවෙන් ඉරියව්ව තියාගෙන අපි දැන් බුද්ධ ධර්මසති භාවනා වඩන්නටයි සෝදානම් වන්නේ. ශරීරය මදක් සැහැළු කරගන්න. හොඳට සැහැළු කරගෙන ශරීරයේ ඍජුව තියාගෙන වම් අත උඩින් දකුණු අත තියාගෙන හොඳට ඔබ ඉන්න ඉරියව්ව මොහොතක් සිහිපත් කරන්න. හිසේ ඉඳන් දෙපා දක්වා මේ ශරීරයේ එක එක කොටස් දැන් ඔබ තියාගෙන ඉන්න ආකාරය මද මෙනෙහි කරන්න. ඔබට මේ අවස්ථාවේදී ඔබේ හුස්ම ගැන මදක් කිසියම් විදියක දැනුමක් ලැබෙයි. ඒත් එක්කම ඔබේ නාසය ආශ්‍රිතව හිත තියාගන්න. දැන් අපි මේ ආනාපාන සති භාවනාව නෙවෙයි කරන්නේ, ඊට අදාළව තියෙන සති නිමිත්ත ආනාපානෙදිත් අපි භාවිත කරන නාසිකාග්ගේවා මුඛ නිමිත්තේවා කියන ඒ සති නිමිත්ත මදක් අපි සිහිපත් කරනවා. නාසය ආශ්‍රිතව හිත තියාගෙන ඉන්නවා ටික වේලාවක් වර්තමානයේ තුල. දැන් අප ඒ සති නිමිත්ත සමගම බුදුරජාණන් වහන්සේ සිහිපත් කරන අවස්ථාව. ඔබ දැකපු ඉතාම ලස්සන ප්‍රතිමා වහන්සේ ඔබ සිහිපත් කරගන්න. ඒ ප්‍රතිමා වහන්සේගෙන් නියෝජනය වෙන සම්මා සම්බුදුරජාණන් වහන්සේ රාගාදී සියලු කෙලෙස් දහම් දුරු කළා. ලෝකයාගේ සියලු ගෞරව සම්මාන පුද සැලකිලි වලට උන්වහන්සේ සුදුසෙක් වුණා. රහසින්වත් කුඩා හෝ වරදක් නොකර සියලු ක්ලේශයන් දුරු කරපු ලෝකයාගේ සියලු පුද පූජාවන් වලට සුදුසු ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපි අරහං කියලා කියනවා. අරහං අරහං අරහං ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේ බාහිර කිසිදු ගුරුවරයෙකුගේ උපදේශයක් නොමැතිව උන්වහන්සේගේ මන ඥාණයෙන් දුක් ආදී චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත්තා. උන්වහන්සේම විසින් මේ උතුම් ධර්මය අවබෝධ කරගත්තු නිසා, අවබෝධයට පත් වුණු නිසා උන්වහන්සේට අපි සම්මා සම්බුද්ධ කියලා කියනවා. සම්මා සම්බුද්ධෝ සම්මා සම්බුද්ධෝ සම්මා සම්බුද්ධෝ බුදුරජාණන් වහන්සේ ප්‍රථම ධ්‍යාන ආදී අෂ්ට විද්‍යාවන්ගෙන් සහ සීලයාදී උතුම් හැසිරීම් වලින් චරණ ධර්මයන්ගෙන් යුක්ත වුණා. මෙන්න මේ ගුණයට අපි කියනවා විද්‍යාචරණ සම්පන්න කියලා. විද්‍යාචරණ සම්පන්නෝ විද්‍යාචරණ සම්පන්නෝ විද්‍යාචරණ සම්පන්නෝ බුදුරජාණන් වහන්සේගේ ගමන ඉතාම සංවරශීලී ප්‍රසන්න ගමනකින් යුක්ත වුණා. උන්වහන්සේ මේ සසර නිර්වාණ සේම භූමිය කරා ගමන් කළේ ගමන් මාර්ගයත් ලෝකයේ සනසවමින් ගමන් කරපු සුන්දර ගමනක් වුණා. බුදුපියාණන් වහන්සේ තුළ තිබුණා වූ මේ සංයතශීලී ගමන් විලාසයට අපි සුගත කියලා කියනවා. සුගතෝ සුගතෝ සුගතෝ බුදුරජාණන් වහන්සේ මේ මුළු ලෝකයේම ලෝකය ත්‍රිවිධාකාරයකට බෙදලා උන්වහන්සේ කාම ලෝක, රූප ලෝක, අරූප ලෝක නැත්නම් සත්ව ලෝක, සංස්කාර ලෝක, අවකාශ ලෝක කියන මේ ත්‍රිවිධ ලෝකයන් අතිමුලක්සේ මනරින් පසක් කළා. මෙන්න මේ උතුම් ගුණයට අප උන්වහන්සේට ලෝකවිදූ කියලා කියනවා. ලෝකවිදූ ලෝකවිදූ ලෝකවිදූ බුදුරජාණන් වහන්සේ ලෝකයේ සිටිය සැඩපරස පුද්ගලයන් දමනය කරපු උත්තමයන් වහන්සේ කෙනෙක් වුණා. උන්වහන්සේගේ මෛත්‍රී දිහදාරින් ප්‍රඥානම්පියාවුද්දීන් මේ විසම පුරුෂයන් දමනය කරා වූ මේ අනුත්තර පුරුෂ ධම්ම සාරතී ගුණය උන්වහන්සේ තුළ තිබුණු සුවිශේෂී ගුණයක්. මේ ගුණයටයි අපි අනුත්තර පුරිස ධම්ම සාරතී කියලා කියන්නේ. අනුත්තරෝ පුරිස ධම්ම සාරතී අනුත්තරෝ පුරිස ධම්ම සාරතී අනුත්තරෝ පුරිස ධම්ම සාරතී බුදුරජාණන් වහන්සේ මිනිසුන්ට පමණක් නෙවෙයි දෙවියන් බ්‍රහ්මයන්ටත් සුගතිය සහ නිවන පෙන්වා දෙන උතුම් වූ ශාස්ත්‍රවරයෙක් වුණා. උන්වහන්සේ තුළ පැවති මේ ගුණයට අපි සත්තා දේව මනුස්සානං කියලා කියනවා. සත්තා දේව මනුස්සානං සත්තා දේව මනුස්සානම් සත්තා දේව මනුස්සානම් බුදුරජාණන් වහන්සේ අවබෝධ කළා වූ දුක්ඛ සමුදය නිරෝධ මාර්ග කියන මේ චතුරාර්ය සත්‍ය ලෝකයාට දේශනා කරවලා දේශනා කොට ලෝකයාටත් මේ අවබෝධය ලබා දුන්නා. මේ උතුම් ගුණයට අපි කියනවා බුද්ධ කියලා. බුද්ධෝ බුද්ධෝ බුද්ධෝ බුදුරජාණන් වහන්සේ මෙලොව පහළ වුණු ඉතාම භාග්‍ය සම්පන්න උත්තමයන් වහන්සේ සසර දී පිරුවා වූ දානාදී බුද්ධකාරක ධර්ම හේතුවෙන් උන්වහන්සේ වෙනුවෙන් අදත් දානමානාදී ලෝකයේ පූජා වෙනවා. ඒ වගේම උන්වහන්සේ රාගාදී අකුසල මූලයන් භග්න කළා. මෙන්න මේ කෙලෙස් ප්‍රහීණ කිරීම සහ උත්තම ජීවිතයට අප භගවා කියලා කියනවා. භගවන් භගවන් භගවන් බුදුරජාණන් වහන්සේ සජීවව මා ඉදිරිපිට වැඩ සිටිනවා. එදා දමදිව බුද්ධගයාවෙහි බෝධි මූලයේහි වජ්‍රාසනය මත ඒ උතුම් සම්බුද්ධත්වයේ සාක්ෂාත් කළ ඒ මහෝත්තමයන් වහන්සේ මෛත්‍රියෙන් සහ ප්‍රඥාවෙන් ලෝකයේ ඉහළටම හිත දියුණු කරපු උත්තමයන් වහන්සේ. උන්වහන්සේගේ ගුණ කදම්බය මා මනවින් සිහි කරන අවස්ථාව. අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදෝ අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානම් බුද්ධෝ භගවන් භගවන් බුද්ධෝ සත්තා දේව මනුස්සානම් අනුත්තරෝ පුරිස ධම්මසාරති ලෝකවිදෝ සුගතෝ විඤ්ඤාචරණ සම්පන්නෝ සම්මා සම්බුද්ධෝ අරහං අරහං අරහං අරහං ආදී මේ බුදු ගුණ මුල සිට අගට අග සිට මුලටත් ඔබට යලි යලිත් මෙනෙහි කරමින් බුදුගුණ වඩන්නට පුළුවන්. එහෙම වඩන අතරේදී ඔබට මේ නව බුදුගුණයන්ගෙන් කිසියම් ගුණයක් වඩාත්ම හිතට නැගෙනවා නම්, හිත සතුටු කරනවා නම්, අන්න ඒ බුදුගුණය විශේෂයෙන් තෝරාගෙන ඔබට දිගින් දිගටම ඒ එක බුදුගුණයක් වඩන්නට පුළුවන්. කිසියම් කෙනෙකුට අරහං බුදුගුණය වෙන්න පුළුවන්. වෙනත් කෙනෙකුට සුගත බුදුගුණය වෙන්න පුළුවන්. නැත්නම් තවත් කෙනෙකුට භගවා බුදුගුණය වෙන්න පුළුවන්. මේ බුදුගුණය හොඳට අරමුණු කරගෙන තේරුමත් එක්ක නාසය අග හිත හොඳට තියාගෙන ඒ බුදුගුණයම බුදුහාඳුරන්ට ආරෝපණය කරමින් අප සිහිපත් කරමු. සුගතෝ සුගතෝ සුගතෝ සුගතෝ සුගතෝ හොඳයි පින්නතුනි, අප දැන් ස්වල්ප වේලාවක් බුදුගුණ භාවනා වඩපු අවස්ථාව. අපේ හිතට එන අකුසල විතරක දුරු කළා, හිතේ කුසලයේ මානසික සතුට දිනු කරගන්නට අපට කොච්චරනම් මේ ධර්ම මාර්ගයේ පුහුණු කරන්න කිරීම ප්‍රයෝජනවත්ද කියන එක ඔබට වැටහෙයි. ඔබට විනාඩි 5ක් හරි මේ එක භාවනා අරමුණක හිත තියාගෙන ඉන්නට පුළුවන් නම් ඒත් එක ලොකු මානසික සෝයක් දැනෙන ගන්නවා. බාහිර ඊටාම ලාමක දේවල් පිටුපස්සේ සතුට සොයාගෙන ගියපු ආකාරය ඔබට දැනෙයි. ඒ යන ගමන ටිකෙන් ටික අඩු වෙයි. ඒ වෙහෙස ටිකෙන් ටික අඩු වෙලා ඔබ නිහඬ පුද්ගලෙක් බවට පත් කරනවා කෙමෙන් කෙමෙන්. අනවශ්‍ය කතා බහ අඩු කළා, අනවශ්‍ය ගමන් විලාසයන් අඩු කළා, යන ස්ථාන හැකිතාක් අවම කරලා ඔබ ඉතාම සාන්තව ගමනේ හැසිරෙන, අවශ්‍ය දේ විතරක් කතා කරන, අවශ්‍ය කෑම බීම විතරක් ගන්න, ආසාවන් පිටපස්සේ දුව නොගොසිත් අත්‍යවශ්‍ය දේ සපුරා ගනිමින් ජීවිතය කළමනාකරණය කරන කෙනෙක් බවට පත් වෙනවා. දිනෙන් දින ඔබේ ඔබේ ආධ්‍යාත්මික මේ ගමන් මගින් ඔබේ ජීවිතය උපවත් වෙනවා. එහි අවසාන ප්‍රතිඵලය අපේ මානසික සතුට දියුණු වීම. ඒ සතුට දියුණු වීමත් එක්කම අපි කයෙන් වචනයෙන් සිතින් කරන මේ යහපත් දේ හේතුයෙන් අපේ ළඟම අය අපට ආදරය කරන අය බවට පත් වෙනවා. ඒ අපි ගැන සතුටු වෙනවා. අපේ ජීවිතයේ යටත් ආදර්ශයක් ආශිර්වාදයක් වෙනවා. ඒ වුණත් අපි ඒ බාහිර දේ මත බාහිර කෙනාගේ ප්‍රශංසා බලාපොරොත්තු වෙන්නේ නෙවෙයි අපි මේ දේ කරන්නේ. අපි මේ හැම දෙයක්ම කරන්නේ තෘෂ්ණා දෘෂ්ටිමාන අඩු කරගන්න, ලෝභාදී අකුසල මූලයන් දුරු කරගන්න, රාගාදී ක්ලේශයන් දුරු කරගන්න, ඒ වගේම කාමච්ඡන්ද ආදී නීවරණ සපුරා ප්‍රහීණ කරන්න, අවිද්‍යාව සහ භව තණ්හාවෙන් කවදා හරි දවසක සසර දුකින් මිදෙන්නටයි අප මේ සියලුම දේ කරන්නේ. මේ ගමන් මාර්ගයේදී පින්වතුනි අප වඩන මේ සමත භාවනාව අපේ ජීවිතේ ලොකු ආශිර්වාදයක් වෙනවා. ඊළඟට අපි පින්වතුනි ටික වේලාවක් මෛත්‍රී භාවනා වඩමු. බුදුරජාණන් වහන්සේගේ දහම අනුව මෛත්‍රී භාවනාව ආකාර කිහිපකින් වැදගත් වෙනවා. එකක් තමයි අපට මනස පීඩා වෙන ද්වේෂය දුරු කරගන්නට මෛත්‍රිය හේතුවක් වෙනවා. ඒ වගේම මානසික ආතතිය දුරු කරගැනීමේ කමටහනකුත් වෙනවා මෛත්‍රී වැඩීම. සමාජ ජීවත් වීමේදී අනිත් අය සමග සුහදව කාලය ගත කරන්නට මෛත්‍රී භාවනාව උපනිස්රය වෙනවා. ලෞකික මට්ටමේදී ඉහළම කුසලයේ දිනු කරගත හැකි උසස්තම පුණ්‍ය කර්මයේ බවට පත් වෙනවා. ඒ වගේම මනුෂ්‍යයන් විතරක් නෙවෙයි දෙවියන්ගේ වෙන අමනුෂ්‍යයන්ගේ මනාපය ඇති වෙන්නටත් එය සතුටු කරන්නටත් මේ මෛත්‍රිය අපට හේතු වෙනවා. අනිත් පැත්තෙන් බ්‍රහ්මයන් වාසය කරන බ්‍රහ්ම විහරණයක් වෙච්ච මේ මෛත්‍රී භාවනා වැඩීම මිනිස් ලොව බඹලවක් කරගැනීමේ බුදුහාමුදුරෝ දේශනා කරපු මාවතක් වෙනවා. ඒ අතර මේ මෛත්‍රියෙන් එක කරගන්නා වූ සිත විදර්ශනා වැඩීම සඳහා උපකාරී වෙන සමත කමඨහනක් බවටත් පත් වෙනවා. මේ ආකාරයෙන් පින්නතුනි විවිධ ආකාරයෙන් මෛත්‍රී භාවනාවේ ආනිසංස බුදුහාඳුර අපට දේශනා කළා. ඒ උසස් ක්‍රම දිනුවක් හැටියට ලෝය තමාට මුණගැහෙන හැම කෙනෙක්ම මගේම දරුවන් මගේම දූ පුතුන්සේ දකින්නට මනස හුරු වෙනවා. එපමණක් නෙවෙයි ලෝකෙන් කොයිතරම් තමන්ට පීඩාවක් වුණත් ඒ කිසිදු පීඩාවකින් ලෝකයා වෙත ද්වේෂයක් නොකිරීමට හිත ශක්තිමත් ලෙස මෛත්‍රිය තුන පිහිටුවා ගන්නවා. අපගේ ශරීරයට කිසියම් කෙනෙක් බරපතල හානියක් කළත් ජීවිත හානියක් කළත් එවැනි අවස්ථාවකදීවත් කිසිදු කෙනෙක් ගැන කිසිදු ආකාරයෙන් අමනාපයක් ඇති නොවනසේ මෙසිත උසස් මට්ටමෙන් පවත්වා ගන්නවා. මේ සඳහා පිනතුනි අඛණ්ඩව දීර්ඝ කාලයක් අපි මෛත්‍රී භාවනාව භාවිතෙහි යෙදෙන්නට ඕන. භාවිතාය, බහුලී කතාය, යානි කතාය, වත්තු කතාය ආදි වශයෙන් සඳහන් වෙනවා. භාවිත කරන්නට ඕන, බහුලව කරන්නට ඕන, යානික නැගල යනවා වගේ මෛත්‍රී නැමැති යහන තුල යානය තුල තබන පීවරක් පාසා ගන්න හුස්ම රැල්ලක් පාසාම මේ මෛත්‍රී සිටිවිල්ලෙන් වාසය කරන්නට අපි හැකිතාක් උත්සාහ ගන්නට ඕන. එහි ආනිසංස මේ ජීවිතයේ වශයෙන්ම සාදෘෂ්ටික වශයෙන් අපට දැක ගන්න පුළුවන්. දිනෙන් දින අපේ ආධ්‍යාත්මික ශක්තිය වේගවත් ඉහළට දිනු කරගන්නට මෛත්‍රී භානාව ප්‍රධාන කුසලයක් කමඨහනක් බවට පත් වෙනවා. ඉතින් අපි මේ ලාභී ටික වේලාවක් මෛත්‍රී සිතිවිල්ල වඩමින් අපි ලෝකයා කෙරෙහි මෙත්සිත භාවිත කරමු, පුහුණු කරමු. නෙම නිවසේ පටන් සියෝ දිසා වෙච්චි සියලු සන්තයෝ සුවපත් ත්වෙත්වා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ශාන්ත සුවයට පත් වෙත්වා මෙම නිවසේ පටන් මෙම ගම නගරය ප්‍රදේශය රට මහද්වීපය මේ පෘථුවිය සෞරග්‍රහ මණ්ඩලය ගැලක්සිය විශ්වය සියලු තැන වෙසෙන සියලු සන්ත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ශාන්ත සුවයට පත් වෙත්වා මෙම නිවසේ පටන් සියෝ දිසා වෙසෙ සියලු සන්ත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා. සුවපත් වෙත්වා. ශාන්ත සුවයට පත් වෙත්වා. සුවපත් වෙත්වා. සුවපත් වෙත්වා. සුවපත් වෙත්වා. සියලු සත්වයෝ සුවපත් වෙත්වා. සුවපත් වෙත්වා. සුවපත් වෙත්වා. ලෝවැසි සියලු සත්‍යයන් මගේම දරුවන්සේ දකිමින් ඒ හැම දෙනාටම මා මෙත් සිතින් සෙත් පදනවා. ඒ හැම දෙනාම ලෙඩ රෝගාදී දුක්වලින් නිදහස් වෙත්වා. ඒ හැම දෙනාම අපා දුකෙන් නිදහස් වෙත්වා. ඒ හැම දෙනාම සසර දුකෙන් මිදෙත්වා කියලා මම හැම දෙනාටම මෙත් සිතින් සෙත් පතනවා. සුවපත් වෙත්වා. සුවපත් වෙත්වා. සුවපත් වෙත්වා. ලෝවැසි කිසිදු කෙනෙක් පිළිබඳව අමනාපයක් ඇති නොවනසේ හැම දෙනා කෙරෙහිම මා මෙත් සිතින් සලකා බලනවා. ඇතැම් අයගෙන් මට මේ ජීවිතය අඩුපාඩු සිදු වුණත් ඒ අය මට සසරදී හුඟක් උදව් කරපු අය. මගේ අම්ම තාත්ත වෙලා ලෙයින් දහදියෙන් කිරෙන් මා පෝෂණය කරපු මගේ අම්මල තාත්තලයි මේ ලෝකේ පුරාම ඉන්නේ. ඒ වගේම මේ ලෝකයේ සිටින හැම දෙනාම අතීත ආත්ම භාවල මගේම දරුවන් වෙලා මා ආදරය කරපු අය, මා රැක බලාගත්තු අය. ඒ හැම දෙනාම මා දරුවන්සේ දැකලා හැම දෙනා කෙරෙහිම මෛත්‍රියෙන් සෙත් පතනවා. සියලු සන්තයෝ සුවපත් වෙත්වා. සුවපත් වෙත්වා. සුවපත් වෙත්වා. හොඳයි පින්නතුනි, අප දැන් මේ සල්ප වේලාවක් මෛත්‍රී භාවනාව පුහුණු කරපු අවස්ථාව. පින්නතුනි, ඉතාම සල්ප වේලාවක් මෛත්‍රිය තුළ මේ වගේ අපට හිත එකඟ කරගන්න පුළුවන් නම් අපි දවසට විනාඩි 10ක්, විනාඩි 20ක්, විනාඩි 40 මෙහෙමම වැඩි කරලා ටිකෙන් ටික අපි එහෙට ගියොත් කොයිතරම් මානසික සුවයක්, ආධ්‍යාත්මික ශක්තිය අපට දිනු කරගන්න පුළුවන්ද? අපි අද අනිත් අය නිසා විඳින දුක් පීඩා, අපට කොයි ප්‍රමාණයකට මේ ආකාරයෙන් දුරු කරගන්න පුළුවන්ද කියලා අපිට කල්පනා කරන්න පුළුවන්. අද අපි පින්නතුනි දෛනික ජීවිතයේහි එදිනදා වෙන ගැටුම්වලදී අපි බොහෝ විට මානසික පීඩාවටපත් වෙනවා. හිත පීඩාවටපත් කරගන්නවා. ඉතින් අන්නේ අවස්ථා කොච්චරනම් ප්‍රමාණයක් අපර දිනකතා මගහැරගන්න පුළුවන්ද මෛත්‍රී සිතිවිල්ල දිනු කිරීම හේතුවෙන්. එනසා පින්නතුනි මුලදී වාඩි වෙලා කීරියවක කරන අපි අපට සක්මන් කරමින් මෛත්‍රී වඩන්න පුළුවන්. වෙනත් කටයුතු කරන ගමන් මෛත්‍රී වඩන්න පුළුවන්. යම් තාක් අවදින් ඉන්නවා නම් අවදින් ඉන්න හැම අවස්ථාවකදීම සතර ඉරියව්වේදීම දෙකටම වඩන්න පුළුවන් කමඨහන බ්‍රහ්ම විහරණයක් වශයෙන් බුදුරජාණන් වහන්සේ මෛත්‍රී භාවනාව අපට හඳුන්වා දීලා තියෙනවා. පින්නතුනි අපි ඊළඟට බලාපොරොත්තු වෙනවා අපේ ජීවිතයේ අනිවාර්යම සිදුවන ජීවිත යථාර්ථය පිළිබඳව භාවනාවක් හැටියට මෙනෙහි කරන්න. අපි හැම දිනෙකම හැමදාම ජීවත් වෙන්නේ නැහැ. කවදා හරි දවසක අපිට මේ ලෝකයෙන් සමුගන්න සිද වෙනවා. ඒ අවස්ථාව කොයි මොහොතක සිදුවේද කියන එක අපට නිශ්චිතව කියන්න බැරි වුණත් අපි අනිවාර්යයෙන්ම දන්නවා අපි ඒ තත්ත්වයට පත් වෙන බව. අන්නේ අවස්ථාවට නොබියව මුහුණ දෙන්නට ඒ සඳහා ආධ්‍යාත්මික ප්‍රබෝධය ලබා ගන්නට අප්‍රමාදී බව ඇති කරගන්නට හේතු වන කමඨහනක් ලෙස මරණානුසති භාවනාව බුදුරජාණන් වහන්සේ අපට හඳුන්වා දුන්නා. කර්මස්ථාන 44න් හිත එකඟ කරන කමඨහනක් හැටියටත් ප්‍රමාදී බව දුරු කරලා අප්‍රමාදීව මේ ජීවිතයෙන් ප්‍රතිඵල නෙලා ගන්නට අපේ ආධ්‍යාත්මික උනන්දු ඇති කරන භාවනා කමඨහනක් ලෙසත් බුදුරජාණන් වහන්සේ අපට මේ මරණානුසති භාවනාව දේශනා කළා. ඒ නිසා පින්වතුනි අපි නැවතත් අපේ කයත් නිසලව තබාගෙන අපේ සිත ඒක අරමුණක පවත්වා ගමු මරණානුසති භාවනාවත් සමග. ශරීරය ඍජුව සැහැල්ලුවෙන් තියාගෙන නාසය සමීපෙ හිත තියාගනිමින් මම දැන් මෛත්‍රී භාවනා වගේම මරණ අනුසති භාවනාව වඩන්නටයි සූදානම් වන්නේ. මගේ ජීවිතය කවදා හරි දවසක නිසිතවම මරණයටපත් වෙනවා. මගේ අතීතගත ඥාතීන් මේ ජීවිතයෙන් සමුගත්ත වගේම මාත් කවදා හරි දවසක උපරිම වශයෙන් අවුරුදු 100කට කලින් ඇතැම් විට ඉතාම නොදුරු අනාගතයේදී මට මේ ඉරණමට පත් වෙන සිද්ධ වෙනවා. මෙන්න මේ යථාර්ථය මා නුවණින් දකිමින් භාවනා කමඨහනක්සේ මරණ අනුසතිය තුළ මගේ හිතම දැහැනගත කරගන්නවා. ජීවිතය අනියතයි මරණය නියතයි ආයුධයන් ගත් වදකයකු මහ පිටුපස හඹා එන්නාසේ මරණය මහ පිටුපස නිරතුරුව හැසිරෙන බව මම දනිමි. ජීවිතය අනියතයි මරණය නියතයි. ජීවිතය අනියතයි මරණය නියතයි. මා සතු සියලු සම්පත් පුද්ගලයන් මාගේ මේ සිරුර ආදී සියලු මා සතු දේ මරණයත් සමග මට අහිමි වන බව මම දනිමි. ජීවිතය අනියතයි, මරණය නියතයි. ජීවිතය අනියතයි, මරණය නියතයි. මේ ලොවේ ජීවත්තෝ බොහෝ බලවත්තයද, ඉර්දිමතුන්ද, ප්‍රඥාවතුන්ද, ධනවත්තුද, සපිරිවර සහිත වූවෝද, මහරජ දරුවෝද, මරණයෙන් ජීවිතය කෙළවර කළ බව මම දනිමි. ජීවිතය අනියතයි, මරණය නියතයි. ජීවිතය අනියතයි, මරණය නියතයි. මා ජීවත් වන කාලය තුලදීම මේ සිරුරෙහි බොහෝ සතුන් වාසය කරන බව මම දනිමි. මගේ මරණයත් සමග ඒ සත්වයන්ගේ රජදහනක් බවට මා සතු මේ සිරුර පත්වන බව මම දනිමි. මම මැනවින් සිහි කරමි. සියලු සතුන්ට සාධාරණ වූ මේ සිරුර අතහැර යන බව මම දනිමි. ජීවිතය අනියතයි, මරණය නියතයි. ජීවිතය අනියතයි, මරණය නියතයි. මාමිය යන කාලය වේලාව, මිය යන තැන හේතුව, මිහිදන් කරන ස්ථානය, උපදින ස්ථානය, මෙම කරුණු අනිමිත්තය කල්තියා නොදත හැකිය. ජීවිතයෙහි අනිමිත්ත බව මම නිරතුරුව සිහි කරමි. ජීවිතය අනියතයි, මරණය නියතයි. ජීවිතය අනියතයි, මරණය නියතයි. ජීවිතය අනියතයි, මරණය නියතයි. මාගේ මේ ජීවිතය සැමදා පවතින්නක් නොව වසර සියයක් ගත වී හෝ මේ සිරුර අතහැර යන බව මම මැනවින් දනිමි. ජීවිතය අනියතයි, මරණය නියතයි. ජීවිතය අනියතයි, මරණය නියතයි. උදෑසන කොළ මත රැඳි දිය බිබිලිසේ, උදෑසන ගසින් වැටෙන ගෙඩිසේ, ඉතාම සුළු මොහොතකින් මාගේ මේ ජීවිතය කෙළවර වන බව මම මැනවින් දනිමි. දියෙහි ඇඳි ඉරක් බඳු තෘණපත අග රැඳි පිණිබිඳක් සෙයින්, අහසෙහි ඇඳි සිතුවමක් සෙයින් මේ ජීවිතය වහා මරණයෙන් කෙළවර වන බව මම දනිමි. ජීවිතය අනියතයි, මරණය නියතයි. ජීවිතය අනියතයි, මරණය නියතයි. ජීවිතය අනියතයි, මරණය නියතයි. පින්නතුනි, මේ ආකාරයට අපි මරණ සතිය මේ භාවිත කළේ එකාතකින් අපේ ජීවිතයේහි අපේ සිතෙහි කුසලය දිනු කරගැනීමේ කුසහරමුණක් විදියට. අනෙක් පැත්තෙන් අපේ ජීවිතයේ සිදුවන මේ යථාර්ථය යළි යළිත් මෙනෙහි කිරීම හුදෙක් ජීවිතයේහි ආපස්සට යාමක් නෙවෙයි, ජීවිතයේ දුකටපත් වීමක් නෙවෙයි. මේ ජීවිත යථාර්ථය අවබෝධ කරගෙන මෙහෙම අදිස්ථානයක් කරගෙන මේ ලැබුවා වූ ජීවිතය අහිමි වෙනට කලින් බුදුරජාණන් වහන්සේ පෙන්වා දීපු විදියට අපේ ජීවිතයට ඉහළම වටිනාකමක් ලබා දෙන්න, ගුණධර්ම අපේ ජීවිත පෝෂණය කර ගැනීම, හැම මොහොතක්ම අප්‍රමාදීව ගත කරමින් කාලෙන් උපරිම ඵල නෙලා ගන්නට අපට තියෙන උතුම්ම උපදේශයක් විදියටයි මේ මරණ සතිය අපි වඩන්නට ඕන. ලෝකේ ශ්‍රේෂ්ඨත්වයට පත්වෙච්ච ඇතැම් විද්වතුන්, ඒ වගේම ආධ්‍යාත්මික දියුණුවෙච්ච උතුමන්, අධ්‍යාපනයෙන් ඉදිරියට ගිහිපු සමහර සත්පුරුෂය ජීවිතේ වැඩිපුරම වඩපු භාවනාව බවට පත් වෙලා තියෙන්නේ මේ මරණ අනුසති භාවනාව. එනිසා පින්නතුනි, අපටත් අපේ ජීවිත සඵල කරගන්නට, ජීවිතෙන් වඩාත්ම ඉහළම ප්‍රයෝජන ගන්නට, අපේ ජීවිතයෙන් වෙන කිසිදු කෙනෙකුට කිසිදු හානියක්, අවහිරයක්, අපහසුයක් නොවනට පවත්වා ගන්නටත් මේ මරණ සතිය අපට බෙහෙවින් උපකාරී වෙනවා. තියෙන ඉඩ ලැබෙන අවස්ථාවලදී මරණ සතිය භාවනා පුහුණු කළා වඩ වඩාත්ම ජීවිතයේ කුසලයේ පැත්තට නැඹුරුවන්නට අදිස්ථාන කරගනිමු. පින්නතුනි, අපි මේ මුල් පියවරේදී සඳහන් කළේ බුදුදහමෙන් දැක්වෙන මේ ලෝකයේ තුල ඉඳගෙන අපේ හිත දියුණු කරගන්නට පුළුවන් ආකාරය, ලෝභ ද්වේෂ දෙකෙන් අපේ හිත පිරිසිදු කරගෙන විශේෂයෙන් මරණය පස්සේ ජීවිත සුගතිගාමි වෙන විදියට ස්ථාවර අඩිතාලමක් දමා ගැනීමේ මාවතයි අප මේ සාකච්ඡා කළේ. මේ ගමන් මග යන අතරදී පින්නතුනි, වඩාත්ම අපේ ජීවිතයට වටිනාකමක් ලැබෙනට ජීවිතේ වටිනාම දේ තමයි බුදුහාමුදුරුවෝ දේශනා කළේ අපදාන සෝභිනේ පඤ්ඤා කෙනෙකුගේ ජීවිතය බබලන්නේ කෙනෙකුගේ චරිතය හැඩවෙන්නේ ප්‍රඥාවෙන් කියලා. ඒ ප්‍රඥාව මිනිසුන්ට තියෙන උතුම්ම ආලෝකයක් විතර දේශනා කළා. ඒ ප්‍රඥාවේ නැගීම උතුම් දෙයක් හැටියට දේශනා කළා. ඒ ප්‍රඥාව මේ රෝගී තින වටිනාම මැණික වශයෙන් දේශනා කළා. ඒ ප්‍රඥාවෙන් තමයි අපේ හිතේ අවිද්‍යාව බව තණ්හා කියන ප්‍රධාන අකුසලයන් දුරු කළා සපුරාම මේ සංසාර චක්‍රයෙන් නිදහස් වන්නට හේතු වෙන්නේ. අනේ ප්‍රඥාව ලබාගෙන දුකෙන් සම්පූර්ණ මේ මොහොතේම නිදහස් වෙන මාර්ගය බුදුහාමුදුරුවෝ දේශනා කළා. අනේ මාර්ගයත් පිනතුනේ අපි නැවත නැවතත් අසහන දැනගන්නට ඕන. අපි සසරේදී බොහෝ විට ඇහුවේ මේ සංසාර චක්‍රය තුළම යන්න විදිහට මෙහෙට ගමන් කරන ආකාරය. නමුත් පිනතුනේ ඊට වඩා බුදුදහමෙන් අගය කරන්නේ මේ සංසාර චක්‍රයෙන් නිදහස් වෙන මාර්ගයයි. සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝකේ පහළ වෙන කලිනුත් සුගතිගාමී වෙන මාර්ගයේ ලෝකේ සත්පුරුෂය ඉදිරිපත් කළා තියෙනවා. කාමච්ඡන්ද ආදී නීවරණ මූලික නීවරණ දුරවන ආකාරය, රාගදේශ දුරවන ආකාරය, නැත්නම් කල්ප ගණන් ධ්‍යාන වඩලා සුගති යන ආකාරය දැනගෙන හිටියා. එවැනි ලෝකයකට තමයි බුදුහාඳුරු විශේෂයෙන් අවිද්‍යාව දුරු කරන මාර්ගය, විශේෂයෙන් දුක්ඛාදී චතුරාර්ය සත්‍ය මිශ්‍රිත හේතුඵල දහම ඉදම්පච්චථානය ඉදිරිපත් කළේ. මෙතෙන්දි පින්නතුන අපි බලන්න ඕන අපට මේ මොහොතම දුකෙන් නිදහස් වෙන මාර්ගය මොකද්ද කියලා. බලන්න පින්නතුනේ, අපි මේ මොහොතේ දුකක් විඳිනවා නම් ඒ දුක විඳින හේතුව මොකද්ද? කෙනෙකුට කියන්න පුළුවන් තෘෂ්ණා නිසා කියලා. කෙනෙකුට කියන්න පුළුවන් අවිද්‍යාව නිසා කියලා. ඒ වචන හරි. නමුත් පින්නතුනේ සරලව අපට තේරෙන විදිහට ගත්තොතින් මේ මොහොතේ අපි දුකක් විඳිනවා නම් අපේ හිතේ ඇයි ඒ දුකට හේතු වෙච්ච ආසන්නතම හේතුව? ඒකට හේතුව තමයි අපි වටා පිටාව යමක් ඇතැයි කියලා අපි මේ මොහොතේ හිතාගෙන ඉන්නවා. අපි ඇසෙන් දැකපු දේවල්, අහපු ශබ්දයන්, විඳපු ගඳ සුවඳ, දැනිච්ච රස, ලැබපු ස්පර්ශ, මෙන්න මේ දේවල් බඩු මුට්ටු මත, භෞතික ද්‍රව්‍ය මත, රූපය තුළ, පුද්ගලයන් මත අපි ආරෝපණය කරනවා. අපි ඇහැට රූපයන් දැක්ව ඒ රූපය බාහිර මේ මොහොතේ තියෙනවා කියලා අපි හිතනවා. නැත්නම් කලින් තිබුණා කියලා හිතනවා. කලින් දැකපු දෙයක් නම් තාමත් ඒ රූපයේ ඒ විදිහටම ලෝකේ තියෙයි කියලා අපි හිතනවා. ඒ විදිහට නැතුණත් කොහොම හරි රූපයක් ලෝකේ තියෙනවා කියලා අපි හිතනවා. අන්න ඒ පින්නතුනේ ඇස්කන්නාසාදී ඉන්ද්‍රිය වලින් අපි ගත්ත මේ අරමුණු ඒ රූප සංඥාව රූපය තුළින් අපි බාහිර රූපයක අපේ හිත මේ මොහොතේ බැසගෙන තියෙන්නේ. රූපයක් තුළ බාහිර වශයෙන් අපේ සිත බැසගත්තොත් ඒ දෙයට අපි අපේ අභ්‍යන්තරයේ නන්දි රාගයට අනුව අපි ඒකට කැමතිනම් අපේ මතයට එකඟනම් අපි ඒක වැළඳ ගන්නවා. අපේ අභ්‍යන්තර දෘෂ්ටියට තෘෂ්ණාවට ඒක නොගැලපෙනවනම් අපි ඒත් එක ගැටෙනවා. මේ දෙකම වෙන්නේ ඇයි පින්නතුනි? මේ දෙකම වෙන්නේ අපි අහපෝ දැකපෝ ගඳ සුවඳ විඳපෝ පහස ලබපෝ මේ දේවල් පිළිබඳව අපි හිතන්නේ මේ මොහොතේ ඒ විදියටම රූප තුර ලෝකේ තියෙයි කියලා. අතීත දැකපු විලතාවක් නෙමෙයි. මේ මොහොතේ අපේ ඇහැට රූපයක් පේනවා නම් ඒ පේන රූපය ගැන හිතන්නේ අපි මේ මොහොතේම ඒ රූපය භෞතික වශයෙන් බාහිර තියෙයි කියලා. අපි හඳුනාගන්න රූපය, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන මේ දේවල් බාහිර ලෝකයේ මත තියෙනවා කියලා අපි හිතනවා. භෞතික රූපයට අපි ගැට ගහනවා. අන්න ඒ දෙයට අපි සම්බන්ධ කරොත් රූප ශබ්දාදී දේවල් බාහිර රූපය මත අපි ගැට ගැසුවොත් බාහිර තියෙන දෙයකින් මේක මට ආවේ කියලා අපි හිතුවොත් මොකද වෙන්නේ? ඒත් එක්කම අපි බාහිර රූපය භවය කරගෙන ඊට අනුරූප වූ අපි භවයක සිත පිහිටුවාගෙන ඉන්නේ. මේකෙන් මොකද්ද වෙන්නේ? ඒ බාහිර දේ වෙනස් වෙන ප්‍රමාණය මත අපේ අවිද්‍යාවේ ස්වභාවයට අනුව අපට දුක් සැප විඳින්න සිද්ධ වෙනවා. මේක වළක්වන්න පුළුවන් දෙයක් නෙවෙයි. අපිට ඒ රූපේ තාවකාලික වෙනස් කරන්න පුළුවන්. හැඩේ වෙනස් කරන්න පුළුවන්. වර්ණේ මාරු කරන්න පුළුවන්. නමුත් ඒ මොන දේ කළත් වෙනොතනි අපි හරියට ගිනිගෙන දැල්වෙන ගෙයක එහාට මෙහාට දුවන වගේ ඒව තාවකාලික විසඳුම් විතරයි. මෙන්න මෙවැනි ලෝකයකට බුදුහාමුදුරුවෝ දේශනා කළා. ඇත්තටම අපට දුක එන්නේ කොහමද? ඒ දුකෙන් නිදහස් වෙන්න නම් අපි මොකද කරන්න ඕනේ කියලා. එහෙනම් මුල්ම කාරණය තමයි අපි දකින අහන කියන දේවල් වලදී අපේ හිතේ බාහිර රූපයක් පිළිබඳව හිත බැසගත්තොත් ඒ හිත බැසගත්තා කියලා කියන්නේ අපි දුක තුල ඉන්නේ කියන කාරණය. එහෙනම් අපි මොකද කරන්න ඕන? ඒ බාහිරට සිත පිහිටුවා ගැනීම අපි සත්‍ය තුල කරන දෙයක් නෙවෙයි අවිද්‍යාව තුලයි කරන්නේ කියලා ධර්මය තුලින් දැනගන්නට ඕන. ඇහැට රූපයක් පහළ වෙනකොට අපි අවිද්‍යාව ආදී සංස්කාර ආදී අතීත හේතු මත නැත්නම් ආහාර ආදී හේතු මත නාම රූප ආදී හේතු මත අපට මේ මොහොතේ පහළ වෙන ඉන්ද්‍රිය හේතුයෙන් ඇසක අනුරූපව රූපය සම්බන්ධ වෙලා ඊට අදාළ විඥානය පහළ වෙනවා. ඊට පස්සේ විපාක මනෝ විඥානය පහළ වෙලා විපාක මනෝ විඥාන ධාතුව පහළ වෙලා එතනින් මේ මුල් කාර්ය නිමාටපත් වෙනවා. මේ සියල්ලක්ම උපේක්ෂා සාගත මට්ටම් විදිහට සඳහන් කළේ. මේ තත්ත්වය ඊටාම ශනිකව හටගෙන නිරුද්ධ වෙනවා. නිරුද්ධ වෙලා තමන්ගේ මුල් කාර්ය අවසන් කළා. ස්කන්ධ පංචකය එතනම පෙරපස නොවී නිරුද්ධ වුණා. ආහාරය මත ඇති වෙච්ච රූපයත් ඒ වගේම ස්පර්ශයෙන් හටගත්තු වේදනා සංඥා සංඛාරත් නාම රූප වල ප්‍රතිඵල විදිහට හටගත්තු විඥානයත් කියන මේ ස්කන්ධ පංචකයේ පෙරපස නොවී හටගෙන නිරුද්ධ වෙනවා. අන්නේ නිරුද්ධ වෙච්ච දේ පිළිබඳව යථාභෝධය නැති නිසා අපි ඒ දේ ඊළඟට ගන්න මන ආයතනය හා ධර්ම ආයතනය කියන ආයතන හේතුවෙන් හටගන්න මනෝ විඥාණයෙන් අපි නැවත නව කර්මයක් විදියට අර බාහිර රූපයටය කියලා බාහිර රූපයට නැඹුරු වෙනවා. මෙන්න මෙතන තමයි අර මුලින් හටගත්තු ස්කන්ධ පංචකය උපාදාන ස්කන්ධ පංචකයක් බවට පත් වෙන අවස්ථාව. අපේ තියෙන අනවබෝධය මේ මොහොතේ තියෙන අසීහ සහ අමනසිකාරයක් හේතුවෙන් අර ස්කන්ධ පංචකය අපේ ලෝකයට ගැටගසාගෙන අපේ අභ්‍යන්තරයේ තියෙන තෘෂ්ණාදී අකුසල දහම් වලට අනුරූපව අපි ඒක වැළඳ ගන්නකොට අර පිරිසිදු වූ ස්කන්ධ පංචකයේ නිරුද්ධ වෙච්ච එක ඒකට අනුරූප වූ අපි පංච උපාදාන ස්කන්ධයක් ගොඩනගා ගන්නවා. මෙන්න මේ පංච උපාදාන ස්කන්ධයට තමයි අපි ආස කරන්නේ, ද්වේෂ කරන්නේ, ඔක්කොම කරන්නේ. පින්නතුනි මේ දේ සිද්ධ වෙනකොට අර බාහිර අපට ලැබිච්ච මුල් අත්දැකීම කිසිවක් මේ මොහොතේ විදියට නැහැ. සියල්ලක්ම නිරුද්ධ වෙලා ගිහිල්ලා අවසන්. දැන් අපේ මේ සැප දුක් විඳීමේ ගනුදෙනුව තියෙන්නේ රූපයත් එක්ක නෙවෙයි අපේම මනසත් එක්ක. මුලින් ස්කන්ධ පහකින් උරුම කළ දීපු මේ දේ අපි මේ පංච පංස්කන්ධයක් විදිහට පහක් ලෙස අපි අවිද්‍යාවෙන් නම් තබා ගත්තත් ඇත්තටම අපි මේ ස්පර්ශ වෙලා තියෙන්නේ අපේම ස්කන්ධ හතරක්. වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ ස්කන්ධ හතර මගේ කරගෙන අන්න ඒ තුල හිත වැසගෙන ඉන්නවා. බලන්න පින්නතුනේ අපි දවසකට අපි කාලය ගත කරන අවස්ථාවෙන් අපි කොච්චර වෙලාවක් අපි බලනවද ඇත්තටම මේ ජීවිතේ යථාර්ථය මොකද්ද කියලා. අපට එක සුළු මොහොතක් හරි දිනකට හිතලා තියේද යමක් මතක් වෙනකොට, යමක් දකිනකොට, ශබ්දයක් අහනකොට, ගඳ සුවඳක් දකිනකොට, අනේ ඒ මුලින් ලැබෙන රූපස්කන්ධයේ රූපායතනය මේ මොහොතේ නිරුද්ධ වෙලයි මේ තියෙන්නේ කියලා අපට කොච්චර වාර ගණක් හිතලා තියෙද පින්නතුනි? නැතමිට ජීවිත කාලෙවත් හිතලා නෑ නේද? පින්නතුනි අපි මෙන්න මේ යථාර්ථය සිහි නොකරන හැම වෙලාවෙම අපි රූපය අසුරු කරන හැම වෙලාවෙම අපි ඉන්නේ මරුවාගේ භූමිය තුල මරු වසඟේ අපි ඉන්නේ. ඒ හැම වෙලාවෙම අපව මායාට කැමති විදිහට හසුරවන්න පුළුවන්. දුක් සැප දෙන්න පුළුවන්. අන්නේ මායාගේ විශ්යෙන් මිදලා අපි බුදුරජාණන් වහන්සේගේ විශ්යට බුදු පියාණන් වහන්සේගේ පිය උරුමයට අපි යන්නේ කවද්ද? යන්නේ කොයි වෙලාවේද? ඒ යන්නේ පින්නතුනි අපි මේ අවබෝධයේ සුතමේ ඥාණයෙන් ලබාගෙන සතර සතිපට්ඨානය තුලින්දගෙන කය සාසිත ගැන අවධානයෙන් සිටීමෙන් යම් කිසි අවස්ථාවක අපි මෙන්න මේක නුවණින් දකිනවා නම් අර මුලින් ඇති වෙච්ච ස්කන්ධ පංචකය රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ විඥාන චර්යා මට්ටමේ උපේක්ෂා සාගත ස්වභාවය අපි නුවණින් මෙනෙහි කරනකොට පින්නතුනි ඒක අපට ඥාන චර්යාවක වටපත් වෙලා අපේ රූපස්කන්ධෙන් මිදෙන අවස්ථාවක් තියෙනවා නම් අන්නේ මිදෙන මොහොතයි අපි බුදුහාඳුරන්ගේ සේවනයේ ඉන්න අවස්ථාව. එහෙමත් නැත්නම් උපරිම ලෙස අපේ සිහිය සානුවන සතිය සහ සම්පජඤ්ඤය භාවිත කරන අවස්ථාව. එක මොහොතක් පිනතුනි නෙද්දක වසාගෙන බුදුහාඳුරන්ගේ බුදු සේවනයේහි බුදු කුටියෙහි අපි වාසය කරමු. ඔබ හොඳට ඔබේ හිත දිහා බලාගෙන ඉන්න. ඔබට මේ බණ කියන හාඳුරන්ගේ රූපය මතක් වෙයි. මේ බණෙන් කියවෙන කාරණා ඇහෙන්න පුළුවන්. ඔබේ දෙමව්පියන් මතක් වෙන්න පුළුවන්. ගෙදර මතක් වෙන්න පුළුවන්. ඔබ ඇඳගෙන ඉන්න ඇඳුමේ පහස දැනෙන්න පුළුවන්. ඔබේ ළඟ තියෙන වායු සමීකරණයේ ස්පර්ශය ඔබේ ශරීරයට දැනෙන්න පුළුවන්. කලින් ලැබපු රසයක් ඔබට දිවට දැනෙන්න පුළුවන්. මේ කොමන දේ සිද්ධ වුණත් ඒ අත්දැකීම ලැබෙන අවස්ථාව ඒක මතක් වෙන වෙලාවෙහි අර මුලින් තියෙන රූපේ නිරුද්ධ වෙලා සම්පූර්ණයෙන්ම මා දැන් මේ සිහි කරන මගේම මනස මනින්ද්‍රියයි ධර්මාලම්බණයකට එකතු වෙලා මම මේ මනෝවිඤ්ඤාණයෙන් මේ දැක ගන්න අවස්ථාව. හිතට එන අරමුණු කිහිපයක් ගැන පින්නතුනි මේ වගේ කල්පනා කරන්න. හොඳට නාසය අභියස හිත තියාගෙන වර්තමානයේහි හිතට එන හැම අරමුණක් එකම ඔබට රූපයක් පේන්න ගන්නවා. අන්නේ රූපය දැන් තියෙන රූපය නෙවෙයි, ඒක කලින් දැකලා නිරුද්ධ වෙච්ච රූපය මම මේ සිතින් මෙනෙහි කරන අවස්ථාව කියලා දකින්න. ඒ දකින සිතවිල්ලත් ස්ථිරම තියෙන දෙයක් නෙවෙයි, ඒක එක දිගට ආපු දෙයක්වත් නෙවෙයි. ඒ සිත මේ මොහොතෙහි නාම රූප ප්‍රතිඵල විදියට හටගත්තු දෙයක්. ඒක හටගෙන එතනම නිරුද්ධ වෙනවා කියලා දකින්න. මේ වර්තමාන සිත හට ගන්නවා නිරුද්ධ වෙනවා. හට ගන්නවා නිරුද්ධ වෙනවා. හැම මොහොතේම හටගෙන නිරුද්ධ වෙන්නේ මේ ස්කන්ධ පංචකයක්. රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මලබන අධ්‍යක්ීම් වල මූලික අවස්ථාව තමයි හැම මොහොතේම හටගෙන නිරුද්ධ වෙන්නේ. හැම මොහොතේම මේ ස්කන්ධ පංචකය මේ මොහොතේ හටගෙන මෙතනම නැති වෙලා යනවා. ඒක අතීතයෙන් මෙතෙන්ට ආපු දෙයක් නෙවෙයි. මෙතන වර්තමානයෙන් ඒක අනාගතයට යන්නෙත් නෑ. මේ මොහොතේම හේතු නිසා හටගන්නවා. හේතු නිරුද්ධ වීමෙන් මෙතනම නිරුද්ධ වෙලා යනවා. ඇති වෙනවා, නැති වෙනවා. අනිත්‍යයි, අනිත්‍යයි. අනිත්‍යයි, අනිත්‍යයි. මගේ සම්පූර්ණ ජීවිතය කියලා කියන්නේ මේ වර්තමානයේ සිටවිලි මාත්‍රයක් විතරයි. මා දැකපු, අසපු, ගඳ සුවඳ විඳපු, රස බලපු, පහස විඳපු ඒ සියලුම දේවල් නිරුද්ධ වෙලා අවසන්. ඒ කිසිවක් ඒ මුල්ම අවස්ථාව විදිහට දැන් මේ ලෝකේ නැහැ. දැන් මා ඒ සියල්ලක් මත් විඳින මනසින්. මේ දකිනකොට මට ඒ අතීතයේ නිරුද්ධ වෙච්ච ස්කන්ධ පංචකය හොඳට නුවණින් වැටහෙනවා. ඒ ස්කන්ධ පංචකය මා සිහි කරන්නේ වර්තමාන ස්කන්ධ හතරකින් කියන එකත් මා හොඳට දකිනවා. බුදුරජාණන් වහන්සේගේ බුදු සෙවණෙහි බුදු පහස ලැබෙනුයින් බුදු කුටියෙහි මාත් බුදුහාමුදුර ලෝකයේ බලපු ආකාරයට සැරියුත් මුගලන් ආදී මහරහතන් වහන්සේලා ලෝකයේ දෙස බලපු ආකාරයට මමත් වාසය කරනවා. මේ අද සිල්ගත් උපෝසත දවසෙහි ඒ රහත්තුතුමන්ගේ මඟ අනුගමනය කරන ශ්‍රාවකයෙක් විදියට මමත් මේ උතුම් සදහම් මාවතේ සැනසෙමින් බුදු සෙවණෙහි ඒ උතුම් ශ්‍රාවකයන්ගේ ඇසුරෙහි බුදු කුටියෙහි මා වාසය කරනවා. හිතට එන හැම අරමුණක්ම මා අනිත්‍ය වශයෙන් බලනවා. අනිත්‍යයි, අනිත්‍යයි, අනිත්‍යයි. අනිත්‍යයි. හොඳයි පින්නතුනි, අප මේ ටික වේලාවක් බුදුදහමේ වැදගත්ම කමඨහනක් වන අනිත්‍ය සංඥාව අපි ඉතාම සරලව භාවිත කරපු අවස්ථාව. අප මේ සඳහන් කළේ අපිට කිසියම් දුකක් අපි ජීවිතේ ලබනවා නම්, ලැබුවා නම්, ඒ ලැබපු හැම අවස්ථාවකදීම අපි හිටියේ මරුවාගේ වසඟේ. ඒ මොකද්ද? මේ නිරුද්ධ වූ රූපය ඇති දෙයක් හැටියට සත්‍ය ලෙස ගත්තෝ නිත්‍ය සංඥාව තුළ අවිද්‍යාවෙහි භව තෘෂ්ණාව නිර්මාණය කරපු අවස්ථාව. අපට හෙට දවසේ යම් කිසි දුකක් විඳින තියෙනවා නම්, අපේ ශරීරය ලෙඩ වුණා කියලා හෙට වාර්තාවක් එන්න පුළුවන්. අපේ ළඟම ඥාතියෙකුට ලෙඩ වෙලා කියලා හෙට දවසේ පණිවිඩයක් එන්න පුළුවන්. ළඟම ඥාතියෙක් මිය ගියා කියලා හෙට දවසේ අපට පණිවිඩයක් එන්න පුළුවන්. ඒ සියලු දුක් ටික උරුම කරගෙනයි අද දවසේ මේ මා වාසය කරන්නේ. ඒක පිනුදුන අපි තේරුම් ගත යුතුයි. යම් තාක් අපි ඇසෙන් දැකපු, කනෙන් අහපු රූප ශබ්ද ආදිය බාහිර ලෝකේ ඇතැයි කියලා හිතනවා නම් අපි ඉන්නේ ජරා මරණ ස්පර්ශ කරමින් ඉන්නේ. ඕනෑම මොහොතක අපිට දුකක් එන්න පුළුවන්. ඒ දුක ස්පර්ශ කරමින් අපි ඉන්නේ. එහෙනම් ඒ හෙට දවසේන දුක් ටිකෙන් අද දවසේම නිදහස් වෙන ආකාරයේ බුදුහාමුදුරුවෝ මේ අපට දේශනා කළේ. ඇසට රූපයක් දකින්නකොටම අපි දක්ෂ වෙන්නට ඕන, තමා මේ හඳුනාගන්න රූපය කලින් තිබෙච්ච රූපය නෙවෙයි. ඒක තමන්ගේ මනසට අනුව මේ සිහි කරන මොහොතක් කියලා දකින්නට ඕන. එහෙම නොදැක්කොත් අපි ඒ රූපය ඔස්සේ ගිහිල්ලා අඥාන චර්යාවකට ගිහිල්ලා සැප දුක් උපදවාගෙන ඒ තුළ අපි දුක් සැප විඳිනවා. ඒ අවසානයේ තවත් දුකකෙම නිමාටපත් වෙනවා. අපි ඒ දකින අත්දැකීම ක්ෂණිකව සිහින වනින් දකින්න දක්ෂ වුණොතින් ඒක අනිත්‍ය වශයෙන් ඒ දකින හැම මොහොතකම පිනතින අපි ඉන්නේ ඥානචර්යාව තුළ ඉන්නේ. විඥානචර්යාවෙන් උපදවා දෙන මේ අතීත කර්ම විපාකය ප්‍රසන්න වූ දෙයක්, උපේක්ෂාසහගත වූ දෙයක්. ඒ දේ පිළිබඳව අපි අනුවණින් අසියෙන් හිටියොත් අපි අඥානචර්යාවට ගිහිල්ලා ලෝකයේ තුල දුකටපත් වෙනවා. අවිද්‍යාපත්‍ය සංඛාරා කියන මේ හේතුඵල ධර්ම සිද්ධාන්තය මත අපි සංසාර චක්‍රයේ දුක තුල හැසිරෙනවා. ඒ අරමුණ එනකොටම අපි දක්ෂ වනෝතින් ඒ අනිත්‍යතාවය දකින්න, ඒ විඥානචර්යාව ඥානචර්යාවක් බවට පත් කරගෙන මේ සංසාර චක්‍රයෙන් කෙමෙන් දුකෙන් නිදහස් වෙන්නට අපට මඟ හසර විවර කරගන්නට පුළුවන්. පින්වත්නි, අපි ආධ්‍යාත්මික ජීවිතයේ සම්පූර්ණ සාර්ථකත්වය කියලා කියන්නේ දුකෙන් නිදහස් වීම. ඒ දුකෙන් නිදහස් වුණාද කියන එක සම්පූර්ණයෙන්ම රඳාපව තින්නේ කොතෙක් දුරට අවිද්‍යාව දුරු කරාද කියන කාරණය මත. ඒ අවිද්‍යාව දුරු කරන්නද කියන කාරණය තීරණය වන්නේ කොයිතරම් ප්‍රමාණයට සතර සතිපට්ඨාන තුලින්ගෙන මේ ස්කන්ධ, ධාතු, ආයතන, නාම රූප කියන මෙන්න මේ ස්වභාවයන් හේතු ඇති කලී හටගෙන හේතු නිරුද්ධ වීමෙන් නිරුද්ධ වෙනවා. අහොත්වා සම්බුතං හොත්වා නභවිස්සති යදනිච්ඡන් තං දුක්ඛං යං කිංචි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං ආදී වශයෙන් සඳහන් කරපෝ මෙන්න මේ ලෝක යථාර්ථය දකින්නට අපි දක්ෂ වෙන්නට ඕන. පිනතුනි, මේ තත්ත්වය දකින පමණට අපි රූපෙන් නිදහස් වෙනවා. ඒ රූපෙන් නිදහස් වෙන මට්ටමට අපි දුකෙන් නිදහස් වෙමින් ඉන්නේ. පිනතුනි, මෙන්න මේ විදියට අපි ඇස් කන් ආසාද ඉන්ද්‍රිය වල නිදහස් වනවතින් චිත්ත කයිතසික වලට අනුරූපව සකස් කළ දෙන අපි රූපයකට බැසගන්නේ නැහැ. ඒ වගේම රූපකායට අනුව අපි අධිවචන සම්පස්සයට යන්නේත් නැහැ. යතනාමංච රූපංච අසේසං උපරුජ්ජති. යම්කිසි තැනක නාමයත් රූපයත් ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා නම් මෙන්න මේ නිරුද්ධ වෙන අවස්ථාවයි පින්නතුනි දුකෙන් නිදහස් වීම කියලා කියන්නේ. ඒ සමග්ගෝ විසුද්ධිය. මේකයි දුකෙන් නිදහස් වෙන මාවත. ඒ සඳහා පින්නතුනි අපි දෛනිකව සිදු කරන දාන ආදී පින් දහම් වලින් ආශිර්වාද ආනිසංසය ලබාගෙන නිරෝගී සම්පත්තිය, දිගාසික සම්පත්තිය යන මේ ප්‍රාථමික සුසුම්පන් ලබාගත්තු අපි කල්යාණ මිත්‍ර ආශ්‍රයෙන් විශේෂයෙන්ම මෙත් සූත්‍රයේ කරණීය මෙත් සූත්‍රය ඇතුළත් වෙන ගුණාංග අපේ ජීවිතයට සම්බන්ධ කරගෙන අවංක භාවය, සෝච භව, නිපක බුද්ධිමත් භාවය මේ ආදී ගුණාංග සහිතව සුළු වූ වරදක් නොකර මෛත්‍රී සාගත වාසය කරමින් ඇත සහ නැත කියන අන්ත දෙකෙන් දුර වෙලා හේතු ඇති කල්ලේ මේ ලෝකයක් හට ගන්න ආකාරයත් හේතු නිරුද්ධ වීමෙන් ක්‍රමයෙන් ලෝකේ නිරුද්ධන ආකාරයක් දකින්නට අපි දක්ෂ වෙන්නට ඕන. අපි යම් තාක් ජීවිතයේ ජරා මරණ ස්පර්ශ කරා නම් ඒ ස්පර්ශ කරේ පිනතුනේ අවිද්‍යා සාගත වූ මේ රූපාදී ස්කන්ධ පංචකයෙහි ඉපදීම හේතුවෙන් ඇසකන ආදී ජාතිය අවිද්‍යා සාගත වූ උපත හේතු වෙනොයි අපි මේ දුක් විඳේ. අන්න ඒ දෙයට හේතුව තමයි අපි යමක් ඇතැයි කියලා ලෝකයක් අප වටා නිර්මාණය කරගන්නා වූ භවය කියන කාරණය. භවය හේතු වෙනුයි ජාතිය හේතු වෙනේ. ඒ භවයට හේතුනේ උපාදාන, අත්වාද උපාදාන ආදී උපාදාන හේතුවෙන් අපි ඒව සමීපයට ළඟා කරගැනීමේ හේතු වෙනුයි මේ දුක් ටික අපේ හටගත්තේ. ඒ උපාදාන කරගත්තේ අපි තෘෂ්ණාව හින්දා. තෘෂ්ණාවට හේතුනේ වේදනාව, වේදනාවට හේතුනේ ස්පර්ශය. ඒ ස්පර්ශය හටගත්තේ අවිද්‍යා සාගත වූ සලායතන හේතුවෙන්. ඒ සලායතන හටගත්තේ නාම රූප හේතුවෙන්. නාම රූපය හටගත්තේ විඥාන හේතුවෙන්. ඒ විඥානෙට හේතුනේ අවිද්‍යා පාදකව අපි ගොඩනගාගත්තු සංස්කාර. අවිද්‍යා සාගතව සිටින හැම මොහොතකම සංඥා සංඛාර විඥාන ආදී මේ පටිසම්පාදේ සංසාර චක්‍රයේන අපි කොටස් වලට උරුමකාරයන් වෙනවා. ඒ අවසන් වන්නේ ජරා මරණ කියන මහා වූ දුක් සමුදායෙන්. යම් කිසි වෙලාවක අපි මේ දුක් සමුදායෙන් නිදහස් වෙන නම් අපට මැදදී නවත්තන්න පුළුවන් කමක් නැහැ. ඒක සම්පූර්ණමයි මුලටම යන්න වෙනවා. අවිද්‍යාව දුරු කරන මට්ටමටම යන්න වෙනවා. අවිද්‍යායත්වේව අසේසි විරාග නිරෝධෝ ඡාගෝ සංඛාර නිරෝධා. අවිද්‍යාව අසවශේෂයෙන් ඉතුරු නැතුවම නිරුද්ධ කිරීමෙන් තමයි හරියට මේක නොනින් දැක්කොත් තමයි නැවත අභිසංකරණ සංඛාරවලට නොගිහිල්ලා අපි සසරින් නිදහස් වෙන කුසල සංස්කාර ඇති කරගෙන විදර්ශනා සාගතව නොනින් සංඛාර විඥාන ආදී මේ සියලු භවය ගැටගසන අංගයන්ගෙන් නිදහස් වෙලා ජරා මරණ වලින් මිදෙන්නට අපට අවස්ථාව ලැබෙන්නේ. ඒ සඳහා පින්තුනි ආරම්භයේ පටන්ම අඛණ්ඩව අපි දාන ආදී පින්දහම් කරන්නට ඕන. ඒ පින්දහම් වලින් ලබා ගන්නා වූ ආනිසංසය ඉහිලම ප්‍රතිපරය කල්යාණ මිත්‍රයන් අඛණ්ඩව ඇසුරු කරන්නට ඕන. ඒ කල්යාණ මිත්‍රයන් වෙතින් මේ හේතුඵල ධම සංඛ්‍යාත ලෝකයක් ඒ ලෝකෙන් නිදහස් වෙන මාවතත් මේ දුක් සමුදය සහ දුක් නිරෝධය කියන මේ අන්ත දෙක අපි අවබෝධ කරගෙන ඒ දුකෙන් නිදහස් වෙන මාවත දේශනා කරපු දුක් සත්‍ය නම් වූ ස්කන්ධ පංචකය මනවින් තේරුම් අරගෙන දුක් සමුදය වූ අවිද්‍යාව භව තණ්හාවේ ස්වභාවය විවිධාකාරයෙන් තේරුම් අරගෙන ඒ දුරු කිරීමට හේතු වන්නා වූ ඒ ප්‍රහීණ කිරීමට වැඩිය යුතු සමත විදර්ශනා භාවනා දෙක හැකිතා ජීවිතයේ පුරුදු පුහුණු කරමු. එපමණට අපට විද්‍යා විමුක්තිය සාක්ෂාත් කරගන්නට අවස්ථාව උදා වෙනවා. ඒ සඳහා පින්නතුනි ආස්වාස ප්‍රස්වාසයේ පිළිවදව සිහිය ඉතාමත් වැදගත් වෙනවා. එෙහිදී නාසය ආශ්‍රිතව නිතර හිත පිහිටුවා ගනිමින් එක පැත්තකින් මෛත්‍රියෙන් අපේ හිත පෝෂණය කරගන්නට ඕන. හුස්ම ගන්න හුස්ම ඉවත් කරන මේ අවස්ථා දෙකේදීම පින්නතුනි හැකිතාක් මෛත්‍රී සිතිවිල්ල තුලින්ට අදිස්ථාන කරගන්නට ඕන. ඒ විතරක් නෙවෙයි අපට පින්නතුනි අවසාන වශයෙන් අපේ ආධ්‍යාත්මික ගමන් මගේ සාර්ථකත්වය සම්පූර්ණව රඳා පවතින්නේ අපි දවසට කොයි තරම් වේලාවක් අනිත්‍ය සංඥාව රූප ආදී ස්කන්ධ පංචකයෙහි සමුදේ වැය කොයි තරම්නම් මෙනෙහි කරාද කියන කාරණය මත අපිට මවගෙන් ලැබිච්ච මේ හුස්ම රැල්ල පින්නතුනි අපට භවනා කමටහනක් බවට පත් කරගෙන ඒකම මේ සසනෙන් නිදහස් වන්නටත් මාවතක් කරගන්නට පුළුවන්. ඒ සඳහා මේ හුස්මත් එක්කම හැකිතාක් පින්නතුනි අනිච්ඡානුපස්සී විහෙරති අස්සසිස්සාමීති සික්ඛති ආදී වශයෙන් සඳහන් කරපු විදියට අනිත්‍යානුපස්සනාවත් මෙනෙහි කරමින් හැකිතාක් අපේ ජීවිතය අපේ ආධ්‍යාත්මික ශක්තිය අපි දිනු කරගනිමු. ඉතින් එක පැත්තකින් අපි දාන ආදී පින් දහම් කරමින් සිල්වත් ජීවිතයක් ගත කරමින් නිතර සමත කමටහනක් පුහුණු කරමින් අපි සුගතියට නිරතුරුව දොර විවෘත කරගෙන ඉන්නට ඕන. ජීවිතයේ කොයි අවස්ථාවක ඊටම සංකීර්ණ අවස්ථාවක මිය ගියත් කිසි වෙටක දුගතිකාමී නොවන විදියට ස්ථාවර අපේ සුගතිය පිහිටවා ගන්නට ඕන. ඒ වගේම ඊට නොදෙවනිසේ ගතවන හැම මොහොතක්ම සිහියෙන් නොනින් වාසය කරමින් අනිත්‍ය සංඥාව, දුක්ඛ සංඥාව, අනාත්ම සංඥාව ආදී මේ දස සංඥා පුරුදු කරමින් සංසාර චක්‍රයෙන් නිදහස් වන ආකාරයට අපේ ජීවිත අපි දිනෙන් දින සංවර්ධනය කරගනිමු. ඒ සඳහා ඔබට ශක්තිය, ධෛර්යය, නිරෝගී භාවය දිගාසිරි සම්පත් සැලසේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. රැස් කරගත් මේ උතුම් පුණ්‍ය ධර්මයන් හේතුවෙන් ඔබ හැම දෙනාටම මෙලොව වශයෙන් නිරොග් නිරෝගී සම්පත්තිය, දිගාසිරි සම්පත්තිය සැලසේවා. දිනෙන් දින ඔබගේ මානසික සුවය ආධ්‍යාත්මික සහනය දියුණු වේවා. සසර ගමන සුවපත්ව ප්‍රාර්ථනානුකූලව ඔබ අප හැම දෙනාටම උතුම් නිර්වාණ උපදේශ සාක්ෂාත් කර ගන්නටත් මේ ධර්ම දේශනාව ඔබ අප හැම දෙනාටම හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමු.